නිර්වාණ සරණයි හැම දිනටම හැම දිනමත් මේ තම ගෞරවයෙන් පිළිගන්නවත් දවසේදී සතියේ ඉරිදා දිනයන්නේ පවතුන දත්ත සාකච්ඡාවට අද 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 15 වෙනිදා ඉතින් අදත් සුපුදුරු ආකාරයට අපි කතාගත දර්ශනයේ කිසියම් කොටසක් ඉස්මතු කරගෙන ඒ අනුව දත්ත සාකච්ඡාවට එළමෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් සතියේතුමා අපිට සුපුරුදු ආකාරයෙන්ම ආරම්භයක් ලබා දෙනවා. ඉන් අනතුරයි අපි ධර්ම සාකච්ඡාවට එන්නේ. ඉතින් මම ඉතාම ගෞරවයෙන් සත්‍යතුමාට ආරාධනා කරනවා සත්‍යතුමානි අද දවසේදී අපිට ආරම්භයක් ලබා දෙන්න ධර්ම සාකච්ඡාවට. ඉතින් සත්‍යතුමා. සම්මා සම්බුදු සරණයි. අපි ඉතාම ගෞරවයෙන් එලෙසින්ම ඉතාම ප්‍රත්‍යඥතාපූර්වක තථාගතයන් වහන්සේට ප්‍රණිපාත කරමු, වන්දනා කරමු, නමස්කාර කරමු. වහන්සේ අපේ ගෞරවනීය ශාස්ත්‍රඥ වහන්සේ, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ. අද ධර්ම සාකච්ඡාව සඳහා ඉගෙන ගන්නට හිතාගත්තේ නිබ්බාන ධාතු සූත්‍රයේ කුද්දකිනිකායේ ඉති උත්තක පාළියේ දුකිනිපාතේ. එහි අපි ඉගෙන ගන්න හදන්නේ සෝපදිශේෂ අනුපදිශේෂ කියන වචන දෙක. සෝපදිශේෂ අනුපදිශේෂ. මේ සූත්‍රය ඉගෙන ගන්න කලින් මේ වචන ටිකට ඩිංගක් අවධානය යොමු කරමු. උපාදි කියලා කියන්නේ මා ප්‍රධානනේ. උපදි කියලා වචනයක් තියෙනවා. උපාදි කියලා කියන්නේ උපාදාන කන්ද පහ පැවැත්මේ හේතු. උපදි කිව්වොත් එහෙම ඒකේ බොහෝ තේරුම් තියෙන අතරේ අර උපදීහි නරස නන්දනා කිය තමන්ට මොන මොන හරි අයිතිවාසිකම් තියෙනවා නම් ඒක දුකක් කියලා කිව්වේ. අර මායя කිව්වස් කෙසප්පක් කියලා නැත්නම් අර මේ ධානී ගෝපාලක් කිව්වද කෙසප්පක් කියලා බුදුහාමුදුරු කිව්ව නැහැ ඒක දුකක් කියලා. ඒ එතන මාප්‍රණ ධ්‍යාන නැතුව આવුත් එහෙම ඒ කියන්නේ එකක් තම පදනම ජීවිතයකට හදාගන්න පදනම වස්තු දේපල අයිතිවාසිකම් අයිති කර ගැනීම වගේ දේකට තමයි උපදී කියන්නේ. ඒක මාප්‍රණ ධ්‍යාන. අර උපාදි කියලා කියන්නේ උපාදානස්කන්ධ පහ පැවැත්මේ හේතු. ඊට පස්සේ ඊළඟ වචනේ ඉගෙන ගන්න ඕනේ උපාදිශේෂ. ඒ කියන්නේ උපාදානස්කන්ධ පහ පැවැත්මේ හේතු ඉතිරි වෙදිනවා. උපාදිශේෂ කියවේ එකයි. ශේෂය කියලා කියන්නේ ඉතිරි වෙදින එක. ඊට පස්සේ වචනයක් තියෙනවා අනුපාදිශේෂ කියලා. සාමාන්‍ය දයන තියෙන එක මතකෙ තියෙන්න ඕන. අනුපාදිශේෂ කියන්නේ නැ උපාදිශේෂ අනුපාදිශේෂ වෙනවා. නයන්නට පස්සේ පාලි ක්‍රමයට නයන්න තියෙනවා නැtei කියන්නේ ඊට පස්සේ තියෙනු. අර මොනවාද ස්වරයක් කියලා කියනවා වල්ල කියනවා එකක් තියෙනවා නේ ඒකට අනුපාදි වෙනවා. නැ අත්තා නත්තා වෙන්නේ අන්නේ විදියට අනුපාදිශේෂ. ඒතු උපාදිශේෂ කියන්නේ උපාදාන ඛණ්ඩ පහ පැවැත්මේ හේතු ඉතිරි වෙති. අනුපාදිශේෂ කියන්නේ නැ උපාදිශේෂ. එතකොට දැන් අප දන්න විදිහට දැන් අපි පරිනිබ්බාන කියවන්නේ සෝපාදිශේෂ පරිනිබ්බාන අනුපාදිශේෂ පරිනිබ්බාන කියලා ශ්‍රී ලංකාවේ ක්‍රමයේ තේරවාද ධර්ම ඉගෙන ගන්නකොට අපි එහෙම ඉගෙන ගන්නවා. එතකොට අනුපාදිශේෂ පරිනිබ්බාන කියලා කියන්නේ එතකොට රහතන් වහන්සේ නමගේ පරිනිර්වාණය මරණය. සෝපාදිශේෂ පරිනිබ්බාන කියන්නේ පුත්ජන භූමියෙන් ඉවත් වෙලා ගිහිල්ලා අනාගාමයට පහු කරලා ගිහිල්ලා අරහන්ත භාවයට පත් වීම. ඒකට හොඳ වචන දෙකක් තමයි පාවිච්චි කරනවා. නමුත් අපි භාවිතයටක් අඩුවෙන් පාවිච්චි කරනවා. නමුත් ඉගෙන ගන්න හොඳයි. සෝපාදිශේෂ පරිනිබ්බාන කියන එකත් අපි කියන්නේ ඉගෙන ගන්න. නැත්නම් හිතේ පැත්තකින් තියමු වරහන් ඇතුලේ. හරි, කිලේශ පරිනිබ්බාන. ඒක තමයි සෝපාදිශේෂ පරිනිබ්බාන කියලා කියන්නේ. අනුපාදිශේෂ පරිනිබ්බාන කියන එකට හොඳ වචනේ තමයි කන්ද පරිනිබ්බාන. මුළු පංචස්කන්ධයම අවසන් වීම. පංචස්කන්ධ අවසන් වෙනවා. ඒ වචන ටික එහෙම මතක තියාගන්න. එතකොට තව මේකට ගන්න පුළුවන් ඉගෙන ගන්න ගොඩාක් සූත්‍ර වර්ග තියෙනවා. නමුත් අපි මේ සූත්‍ර ඩිංගක් ඉගෙන ගන්න ඉස්සෙල්ලා නිබ්බාන ධාතු සූත්‍ර. බුත්තං හේතං භගවතා උත්තමරහ තාති මේ සුතං. ඉතුරුත්තක පාළියමයි කියන්නේ. එවන් මේ සුතං නෙවෙයි කියන්නේ. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ දේ කියලා තියෙනවා. මෙන්න මේක ඒ අරහන්ත වූ තථාගතයන් වහන්සේසින් කිව්වා කියලා මම අහලා තියෙනවා. දේමාභික්ඛවේ නිබ්බාන ධාතුයෝ නිවීම පොතට දාන්න එපා. ඇතුලෙන් බලන්න. හුස්මක් අරගෙන ඇතුලෙන් බලන්න. හුස්මක් නොනේ නැහැ. තමන්ගේ අර මෙදස්ලි ගිනගත්ත මූල කර්මස්ථානයත් එක්කම ඇතුලට ගිහිල්ලා ඒක බලන්න. දේමාභික්ඛවේ නිබ්බාන ධාතුයෝ නිබ්බාන ක්‍රමය. ක්‍රමය කියන එතකොට වචනේ නෙවෙයි කියන්නේ නිවීමේ විදි දෙකක් තියෙනවා. ක්‍රම කිවි මාධ්‍යයන් නෙවෙයි මෙතන කියන්නේ නිවීමේ විදිය. ධාතු කියලා කිව්වේ එක එලමන්ට්ස් කියන එකනේ. මූලික ස්වරූප දෙකක් තියෙනවා නිබ්බාන කියන එක. වෙන වචන වලට යන්න එපා. නිබ්බාන නිවීම කියන එක විතරක් ගන්න. නිවිල යනවා. අර පහ යථායම් පදීපෝ කිවි නිබ්බාන්ති ධීරා යථායම් පදීපෝ. ඒකට පමණක් අපි අවධානය යොමු කරනවා. එතකොට තථාගතයන් වහන්සේ කියන භික්ෂුවරුනි සත්‍යාබෝධය සඳහා උනන්දු වන්නේ මේ නිබ්බාන ධාතු දෙකක් තියෙනවා. කතමේ දේ මොකද්ද දෙක? උපාදිශේෂාච නිබ්බාන ධාතු අනුපාදිශේෂාච නිබ්බාන ධාතු. ඒ වචන විතරයි දැන් කියන්නේ. උපාදිශේෂ නිබ්බාන ධාතු තියෙනවා, අනුපාදිශේෂ නිබ්බාන ධාතු තියෙනවා. අපි ඔය තේරුම ගෙන ගන්නවා. ඒකට ආයි තේරුම ගන්නෙමු අපි. කතමාච භික්ඛවේ සල්පාදිශේෂා නිබ්බාන ධාතු. ස උපාදිශේෂ නිබ්බාන ධාතු. විචර්මි මොකද්ද? ස උපාදිශේෂ නිබ්බාන ධාතු කියලා කියන්නේ. එතකොට ස උපාදිශේෂ කියන වචනේ අපි ඉගෙන ගත්තා. මොකද්ද ස උපාදිශේෂ කියලා කියන්නේ? උපාදාන ඛණ්ඩ පහ පැවැත්මේ හේතු ඉතිරිව තියෙන එක සහිතයි. ඒක තමයි ස උපාදිශේෂ කියන්නේ. ඉදබික්කවේ බික්කු අරං හෝති කීනාසවෝ උසිතවා කතකරණියෝ. ඒ වචන දන්නවනේ. මේ සත්‍යාබෝධය කරගෙන යන්න හදනකොට ඔය ඇත්තෝ මේ කතා කරන්න අප කවුරුත් සත්‍යයන් ඇටියට පමණයි අහවලා කියලා ගන්න පාඩ නැත. භාවයේ විවිධ මාධ්‍යයට චර්චාධිකා වේදනා ඉත්ත භාවයෙන් අඤ්ඤතා භාවයට, අඤ්ඤතා භාවයෙන් ඉත්ත භාවයට ඔහොම වෙවි වෙවි යනවා. ඒතර පුනර්භවය ගැන නෙවෙයි කතා කරන්නේ. මෙතන දැනගන්න විතරයි බුදුහාම කියන මේ නිජ්ජගෝඨිත ඉසිගිලි පාරතේ නිජ්ජගෝඨිත වැඩි ඔලු ගෙඩි ප්‍රමාණය එකතු කරා නම් ඔලු කටු ප්‍රමාණය ඒකට වැඩි ගොඩ ගන්න තිබුණා. ගුර ගැහුවා. එතකොට නමුත් දැන් අප මේ සත්වයන් හැටියට පවතිනවා. දැනට මේ අපි කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති වලින් පමණයි හඳුනාගින්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැ අනිත්‍ය හඳුනා ගන්න අපිට. රූප තියෙනවා ඒවත් විශේෂයෙන් කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති අනුව සංඥා වේදනා එක්ක අපි ඕනෝම හඳුනා ගන්නවා මේ අහවලා අහවලා කියලා. ඉතර එල්මත් කරගන්නෙන් අභිනන්දනෙත් දෙකින්ම. දැන් එතකොට මේ ඉන්න කල්‍යාණ පුතු ජන හෝ වෙන්න පුළුවන් මන් දන්න මං කවුරු ජජ් කරනා නෙවෙයි. අපි දැනට කියමු කවුරු කල්‍යාණ පුතු ජන කියලා දැනට. එතකොට අප උත්සාහ කරනවා ධම්ම තේරුම් ගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ මේ කවුද මේ මම? කවුද මේ පුජ්‍යල භාවය? මොකද්ද මේ පැවැත්ම කෙරෙන්නේ කුමකින්ද කියලා අපි හොයන්න උත්සාහ ගන්නවා. අපි කියන එකට සමථ විපස්සනා කියලා සීල සමාධි තියාගෙන පඤ්ඤා හොයාගන්න වෙලින් හොයනවා. එතකොට එහෙම ඇත්තන්ට කරණීය ධාති තියෙනවා. අපි මේ කරන්න ඕන දේ තාම හොයන්නේ. තාම එන මුරිච්චි තමයි මේ හොයන්නේ මේක ෆික්ස් කරගන්න. තාම බැලිකල් දාසි එව මෙයා තමයි හොයන්නේ මේක මේ යතු ගන්නට අඳු මිටි හොයා ගන්නවා. ඊට පස්සේ යතු ගන්න ඒ දේවල් හොයා ගන්න පොලිස් හොයා ගන්න තමයි මේ හදාන්නේ. හැමදාම අවුරුදු 20ක් 30ක් 40ක් 50ක්ම තාමත් කරන්නේ ඒක. සින්සා තම කරණීය ජාති හොයන්නේ. තථාගතයන් වහන්සේ ඒ සත්‍ය අවබෝධය කරගත් උත්මයාට දෙනවා වචන දෙකක් උසිතවා කතකරණීය. ඒක ආයෙත් ඉරිමිය ගොතා ගන්න හුස්ම ගණන් කරන්ට ආස්වාස ප්‍රස්වාස ගණන් කරන්ට මූල කර්මස්ථාන කියා જાතියක් නැහැ යත්ත. ඒක ඉවරයි කරලා. දැන් සත්‍යයන් හැටියට කල්යාණ පුතු ජනයන් මේක කරගෙන යන පුතු ජනන් විතර නෙමෙයි සේක කවුරු. එතකොට වූසිතවා කියලා කියන්නේ රහතන් වහන්සේට කියන නමක් අප දන වූසිතවා. ඒක භාවනා ටික කරලා හමාරයි. ආයෙ කරන්න දෙයක් නැහැ. මේක විපස්සනා කරනවා දැන් සමත කරනවා කියලා කරන්න දෙයක් නැහැ. කතකරණියෝ නිසා කරන්න ඕන දේ කරලා හමාර කරලා ඉවරයි. ඕහිත භාරු. ඕහිත භාර කියලා කියන්නේ දැන් මේ අර පංචස්කන්ධේ බරක්නේ. ඒක පැත්තකින් තියනවා. මේ බර කිනක මවා ගන්න එකක් කරන්නේ අපි. තියෙන බරට එකතු කර ගන්නවා. තියෙන පොඩි බරක්. නමුත් ඒක විශාල කර ගන්නවා මනසින් එක එක ගැටලු හදාගෙන. අභිනන්දනේ අභිවදන අජෝසාන් නිසා තමයි ඒක වෙන්නේ. මේ ඉන්නේ නැත්තු දන්නවා මේ කතා අනිත් දන්නේ නැති කරු අලුත් අයින් මන කරුණාකර අහන්න ඒක අහන්න සුදුසුමයි මොනවද මේ කියලා. අයින් ගන්න දෙපා මේ. ධර්ම සාකච්ඡාවක් නෙවෙයි. ඇතුළට සොයා බලන්නට කරන ඇරීමක්. අනුපත්ත තදත්තු තමන්ගේ මූලික පරමාර්ථ වෙතට ය අන්තිම පරමාර්ථ වෙතට ක්‍රමයෙන් පැමිණලා තියෙනවා. කුමකටද සිල් පටන් ගත්තේ? මොකටද පන්සල් යන්න පටන් ගත්තේ? මොකටද ගුරුවරුන් කියුවේ? මොකටද මජ්ක්‍ධිමනිකාය දීඝනිකාය අංගුත්තරනිකාය කියුවේ? මොකටද අභිධර්ම ඉගෙන ගත්තේ? පටන් ගත්තේ ඇයි? මොකෙන්ද? සමහරට නමගම සලපත්‍ර කළා තනිකම ලෝන්ලිනස් එක මග අරව ගන්නත් වෙන්න පුළුවන්. ඒක කමන්නේ. කමන්ද තේරෙනවා ශරීරය මැරෙනවා, ශරීරය දිරාපත් වෙනවා, ශරීරය ලෙඩ වෙනවා. ශරීරයේ අවාසනාවන්ත තත්ත්වයක පවතින්නේ කොච්චර බෙහෙත් දුන්නත් කැම දුන්නා. ඒක පවත්වන්නත් ඒකට එකතු කරගත්ත උපදී නිසා ඇතිවෙච්ච දේවල් පවත්ව ගන්නත් කරන ශාල පරිශ්‍රමයක් තියෙනවා කවුරු. ඒක අවසන් ඒකින්ද ඒක අවසන් කරලා ඒ බරයන් කරලා කමානුකූල සමංගි අර මූලික පරමාර්ථය කරා ආවා. අහා මේක නේද මේ තියෙන්නේ කියලා බැලුවම ඇති දෙයක් නැහැ. ශුන්‍යතාවයක් පමණයි තියෙන්නේ. එකතු කරගත්ත දේ තියෙන්නේ. අර වික්ෂ කියන බොහොම අහක ඉන්නේ ඒ සර්පයන් තමන්ගේ මල්ලට දාගෙන තමයි මේ යන්නේ ගමන. පරික්ෂීන භව සංයෝජන. පරික්ෂීන කියලා ක්‍රමානුකූල හීනෙවල දීවෙල මැකිලා ගිය જાති. පරික්ෂීන භව සංයෝජන. මේ වි එක එක්කෙනා එක එක තත්ත්වෙන් ඉන්න ඕනනේ. ඒ භව සංයෝ භව කියලා කියන්නේ එතකොට දැන් අපි වචනාර්ථ වශයෙන් දන්න කාම භව කිච්චය දන්න අපි භව තුන. ඒක ඒ භව කියන එකට මේ උපාදාන කන්ද පහ සංඛාර වලට ගිල්ල බැඳ ගන්නවා. සංඛාරයක් මම හදාගෙන අරකට මිස් අරකට සම්බන්ධ වෙනවා. මම මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, අරහෙම වෙන්න ඕන, මෙහෙම වුණොත් හොඳයි, මෙහෙම වුණොත් දුක් අඩුයි කියකියත් එක එක විදිහට මම සම්බන්ධතා ඇති කර ගන්නවා භව කියන සත්‍යයත්. පවතින තෝන. ඒව අවසන් වෙතට පරික්ෂීන කියන්නේ ගෙවිලා ගියා. අයින් වෙලා ගියා. වාස්ත වෙලා ගියා. සම්මදඤ්ඤා විමුක්තු. හරියට දැනගෙන සම්මා අඤ්ඤා කියන එක සහ සම්මදඤ්ඤා කියලා ඉදාන්නක් එකතු වෙලා තියෙනවා. සම් හරියට අවබෝධ කරගෙන බාගෙට කාට නෙවෙයි පොතෙන් පස්සෙන් නෙවෙයි අර එයා කිව්වා මෙයා කිව්වා කියලා එකක් නෙවෙයි මෙතන තියෙන මම මෙහෙම අහලා තියෙන මම ඕගෙන හිතන්නේ මෙහෙමයි කියලා එහෙම නෙවෙයි. සීලෙන් සීල පරිපූර්ණකාරී වෙලා ක්‍රමානුකූලී ආධ්‍යාත්ම මාර්ගයට බැහැලා මේ පාදාන කන්ද පහ නලිය නැහැටි බලා ගන්නවා. එහෙම වුණාම එයා විමුක්ත වෙනවා. එහෙම එක්කනාට දැන් මෙතන උපාදාන කන් සෞපාදිශේෂ පරිනිබ්බාන ධාතු. ස උපාදිශේෂා පරිනිබ්බාන ධාතු කියන්නේ. එහෙම ඒ අවසාන පරමාර්ථ කරා පැමිණිච්ච ඒ සත්ත්ව භාවයේ පුජ්‍යල භාවයට අපි හිතමු අපි ගමු ධම්මදින්නා සහ මහා කච්චාන සඳුරු කියලා ඒ වචන දෙකක් අපි ගමු මේ පුජ්‍යල අඳුන්නන්න එතකොට ඒ දෙන්න. එතකොට ධම්මදින්නා උත්තමාවියත් විවාහකෙස්සියක් හිටියා කච්චාන හාමුදුරුව බ්‍රාහ්මණ උපදේශකයේ කිදස අජිතුමාගේ ආර්ථික උපදේශක හැටියට පූජිත හැටියට අපි තුමේ තෝර තිබුණා ඒවා සත්‍ය අවබෝධය කරගත්තා. ඒතර කච්චාන කියන බ්‍රාහ්මණ උගත් බ්‍රාහ්මණට අර්ථිබිච්ච සිරුරම පවත්වගෙන යනවා යත්තා. ඒ අර්ථිබිච්ච හැ යාරතිබිච්ච කන යාරතිබිච්ච දිව යාරතිබිච්ච නාසය යාරතිබිච්ච ආම යාරතිබිච්ච මානස ඒ පහත් එක්කම යනවා. ධම්මදින්න උත්තමාවියට ඒ විසාක සිටුතුමාගේ ඒ සිටු දියණිය වෙලා ඉන්න කාලේ ස්වාමි දියණි වශයෙන් ඉන්න කාලේ තිබිච්ච ඇස් ඒ ඉන්ද්‍රපා කන් දිව නාසය හම මන ඒ ධම්මදින්න අර්ථිබිච්ච මන සත්‍යබෝධයෙන් පස්සෙත් තියෙන. ඒ නිසා ඒ සත්‍යබෝධය කරගත් තස්ස තිත්තන්තේ පංචින්ද්‍රයන් ඒ සම්මත හරියට විමුක්ත සිතටපත් දුහම් පස්මේ පංචස්කන්ධයත් එකේ තියෙන සම්බන්ධතා සියල්ල හීන් සීවේ මගහැරගත්තට පස්සේ එයාට තියෙන පංචින්ද්‍රයන් යේසං අවිගතත්ත ඒව හීනවල ගිය නැති නිසා ඒව මරුන්නේ. සිද්ධාර්ථ ගෞතමයන් ඒ ගයා වෙදී දෙපාන්දර විසද්දවසේ එයාබෝධ කරගත්. එතකොට ඊට කලින් දවසේ සුජාත දුන්න කෑම ටික ඒ වළඳපු ශරීරය ඒ සුජාත දිහා බැලුවා නම් ඒ වට පිටවෙන හරක් දවයෝ ගංගාවල් ගොපල්ලෝ දැක්කනම් ඒ ඇස ඒ කුරුල්ලන්ගේ හඳ ඇහිච්චකන් ඒ ඔක්කොම තිබුණා සිද්ධාර්ථ ගෞතමයන්ට. නමුත් ඒකත් එක්ක තිය සම්බන්ධ තහරියා නමුත් අර ඉන්ද්‍රියන් පහ හැමම තියෙන මනෝත් තියෙන ඒ විදිහට මන සමා වෙනස වෙන්නේ තිත්තන්තේ පන්තින්දයන් ඒසං අවිගතත්තා. ඒවන් ඒව හීනවල ගියේ නෑ. ඒව ඇහ අන්ධවල ගියේ නෑ. කන බිහිවි උන්නේ නෑ. කනට ඉස්සර වගේම කපුටං කෑ ගහනවා, පරෙයන් කෑ ගහනවා, උකුස්සං කෑ ගහන ඒවා, හරක් හඳන ඒවා, ඒව ඔක්කොම ඇහෙනවා. ඒසං අවිගතත්තා මනාපාන මනාපමනාපම් පච්චන භූති. එයාට තීරණය කරන්න පුළුවන් මේක හොඳ දෙයක් මේක නරක දෙයක් කියලා අයින් කරන්න පුළුවන්. පරණ කෑමක් වරන් දන්නේ නැහැ එහෙම නයි කියලා. කෙහෙල් ගෙඩියක් අරගෙන පූජා කරොත් උන්වහන්සේලා ටික කෙහෙල් ගෙඩිය කුණුවල නම් එක වරන් දන්නේ නැහැ. ඒක දන්නා එක හොඳ නැහැ කියලා ශරීරයට. ඒ සම්මනා පාමනාපේ එක්ස්පීරියන්ස් කරන අද්දකින්න. සුඛ දුක්ඛම් පටිසංවේදීති සුඛ දුක්ඛ කියන එක ඒ වින්දනේ දැනෙනවා. ඒ එහෙම තස්ස එහෙම එක්කනාගේ යෝ රාගක්ඛයෝ රාගති දැන් රාග නිබ්බිදා විරාගෙන ගත්තා. ඊට පස්සේ රාගිගෙන ගත්ත ඔයතු රාග කියන එක දන්නවා. රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ එහෙම එක්කනාට අපි දැන් ගත්ත මහා කච්චානහාන්දුරේ ධම්මදින්න උත්තමාගයයි. ඒතුරු මහා කච්චානහාන්දුරේ ධම්මදින්න වේ උත්තමාගයේ රාගක්ඛයක් තියෙනවා නම් දෝසක්ඛයක් තියෙනවා නම් ඒ කියන්නේ ආය යමක් උවමනා කියලා හිතෙන්නේ නැහැ. මම කියන එක නා පවත්ව ගන්න. මුකුත් මම අතුරු දහන් වෙලා මම දිය වෙලා මම වාස්ප වෙලා වතුර බින්දුවක් මුහුදට වැටෙනවා වගේ කපුරු බෝලයක් දියවල ගියා වගේ සබම් පෙන බෝලයක් අහසි පිපුරනවා වගේ යානේ ඒක මෝහක්ඛය මෝහක්ඛයෝ ඒතොට එහෙම එක්කනාගේ රාගක්ඛය මං ඒ වචන විතරක් පාචරන දන්නවා රාගක්ෂය ද්වේෂක්ෂය මෝහක්ෂය ඊවර වෙච්ච බවක් තියෙනවා නම් අයං උච්චති භික්ඛවේ ස උපාදිශේෂ පරිනිබ්බාන ධාතු ඒතොට ඒ රාගක්ඛය ඒ වචන දැන් දන්නවා මෙතනින් නැත්තෝ දන්නේ නැති අත් ඉන්නවා නම් පස්සේ කතා කරලා රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය කියලා යමක් තියෙනවා නම් අයං උච්චති බෙච්චේ සෝපාදිශේෂා නිබ්බාන ධාතු මෙන්න මේකටයි භික්ෂුනි සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියලා කියන්නේ. දැන් උට අපිට තේරෙන ඒ නිසා තමයි කිලේස පරිනිබ්බාන කියන්නේ. අපි පාවි කියන පරිනිබ්බාන කියලා නැත්නම් කිලේස නිබ්බාන කියුවම හරි. ඒක තමයි උට සෝපාදිශේෂ පරිනිබ්බාන ධාතු. ඒකට සෝපාදිශේෂ ස ආ උ එකතල ඕ වෙනවා. ඒතකොට සෝපාදිශේෂ කියන්නේ ඒකටම තමයි. දෙවෙනි එක. කතමාච භික්ඛවේ අනුපාදිශේෂා පරිබ්බාන ධාතු. භික්ෂුවරුනි සත්‍ය අවබෝධය කරන්නට උනන්දුවක් තියෙන ඇත්තනේ මොකද්ද මේ අනුපාදිශේෂ පරිනිබ්බාන ධාතු. නිබ්බාන ධාතු කියන්නේ පරි කියන වචනේ නෑ ඒක සුරුද්දට කිය වෙනවා. ඉද භික්ඛවේ භික්ඛු අරහං හෝති කීනාසෝ උසිතවා කතකරණියෝ. දැන් එතකොට මෙතෙන්දී ඔන්න අපගෙන ගත්ත ක්‍රමයට වඩා වෙනසක් වෙනා කිව්වේ එක. දැන් ඒ රහත් භාවයට පත් වීම ගැන හිමම කියන කලින් කියපුවිට හැටියට හිමෙක්කෙනා දැන් අපි කියන්නේ මහා කච්චාන හාමුදුරන් වහන්සේගේ ධම්මදින්න උත්තමාගයේ ඒ දෙන්නටම ඒ දෙන්නගෙන් අප කවුරුත් අපි එකට සම්බන්ධ කරගන්න ඕන. සම්බ වේදිතානි මොනම හරි වින්දනයක් කියන එකක් අද්දකීමක් කියන එකක් ආවොත් අසංකතේ පමණයි අවේදිත මොනහරි එකක්ටි සංකේතයට අයිති ඉතා සංකේතේ සිටින් රූප තියෙනවා වේදනා තියෙනවා සංඥා තියෙනවා සංඛාර තියෙනවා විඥාන තියෙනවා නාම රූප තියෙනවා නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තියෙනවා ඒ නාම රූප සහිතින් නිසා. අනබිනන්දිතා සීති භවිසන්ති. ඒ ඇති වෙන ගින්නන ධාරාව මොනෝහරි වින්දන තියෙනවා නම් ඒවා අනබිනන්දිතයි. අගේ කරන්නේ නෑ ඒවා. අගේ කරන්නේ අනබිනන්දිත කියන අගේ කරන්නේ නෑ කියලා දැන් පාවිච්චි කරමු මේ පැය දෙක. ඊට පස්සේ ඊගෙන අමතක කරන්න. අගයක් දෙන්නේ නෑ ඒ වේදිතයන්ට. ඒවා සීති භවිසාන්ති. ඉදේව මේ ඒ අවබෝධයත් එක්ක මෙයතු ඒ අනබිනන්දිතං සීති භවිසාන්ති වේදිතයන් අද්දකීම් සීති භවිසාන්ති සිහිල් වෙලයන් අයං මුච්ඡති බික්ඛවේ අනුපාදිශේස නිබ්බාන ධාතු. මේක තමයි අනුපාදිශේස නිබ්බාන ධාතු කියන්නේ. දැන් අපි ඉගෙන තියෙනවානේ දැන් ස්කන්ධ පරිනිබ්බාන කියලා. ඒක නෙවෙයි දැන් මෙතන කියන්නේ අනුපාදිශේස කියලා. උන්වහන්සේ තෙන්දි කියන්නේ යැතු අරස ඉන්ද්‍රියන් තියෙනවා. ඒ වත් ඉන්ද්‍රියන්ට ගන්න කිසි දෙයක් අගී කරන්නේ. සති තුනකට කලින් මා කිව්වා අපි හිතලා බලමු කියලා. ඇත්ත ඩිංගක් එකට බය වුණා. ඒ ගෞරවය හින්දායි සහත් මනසට තියෙන ගෞරවය හින්දා. නමුත් හිතලා බලන්න ඕන. අර භික්ෂුන් වහන්සේ මේ දවස කතා කරනකොට කිව්වා ඒ දේශනාවලදී ඒ මාර්ගය ගාව ගන්න රහතන් වහන්සේගේ මාර්ගය ගාව ගන්න කියලා පුත දැනෙන්නේ කියලා. ඒ වගේ ලෝභ දෝෂ මෝහ නැත්තම්මත් ශුන්‍යතා බවේ නම් ඉන්නේ මට. නම් ඒව අභිනන්දනය කරාදී නිකමට හිතලා බලන්න ඕනේ. ඒක අමාරු හිතා. නමුත් ඒ සිතිවිල්ල හිතලා ගත්තොත් එහෙම පුද්ගල භාවය අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි ඒ නිසා තමයි කිව්වේ අනුපාදිශේසා නිබ්බාන ධාතු කිව්වේ. අර අභිනන්දනය කරන්නේ නැහැ ඕනෑම අද්දකීමක් අනබිනන්දිතානි සීති භවිසන්ති. ඒ උත්තමයන්ග උත්තමාභියන්ගේ ඒ වේදිතයන් අගේ කරන්නේ කිසිම දෙයක්. මේක මෙහෙමයි කියලා හිතෙන්නේ නැහැ. ඒක හේතුඵල නිසා ඇති වෙන දෙයක් කියලා දන්නවා. අර නසයන්කතන් දුක්ඛන් නපරංකතන් දුක්ඛන් කියලා ඉගෙන ගන්න අපි ඒවා. මේක මං ඇති කරගත්ත දෙයක්ුත් නෙවේ. මේක හේතුව තියෙනකොට ආවා. හේතුව නැති නිසා දැන් නැහැ. අවිජ්ජා නැති නිසා සංඛාර නැහැ. දැන් මේ ඒ උත්තම මනස තුල තියෙන එක. ඒක සිහිල් වල තියෙනවා. ඉමානිකෝ බික්කවේ දේ නිබ්බාන ධාතියෝ. මෙන්න මේකයි භික්ෂුරුනි නිබ්බාන ධාතු දෙකේම ධාතු කියන වචෙන් තියෙනවා. චේත මත්තම් භග්වා අවෝච. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණේ කිව්වා. එතෙන්දි හැබැයි ඒ පොත මේක සංග්‍රාහක මහරහතන් වහන්සේලාද දන්නේ පසුකාලි කොහොමයි මේක කියන කොට අප දන්න අනුපාදිශේෂ වචනෙත මෙනවා ඒ ඊළඟ ගාථාවලින් අනුපාදිශේෂා පන සම්පරායික ඒකාහි ධාතු ඉද දිත්ත ධම්මිකා සෝපාදිශේෂා භවනිති සංඛ්‍යා භවයේ තියෙන සම්බන්ධය අයින් කරලා දැම්ම එකේ ඒ සෝපාදිශේෂක දිත්ත ධම්මිකයි අනුපාදිශේෂා කියන එක අනුපාදිශේෂා පන සම්පරායික අනුපාදිශේෂ කියන එක සම්පරායික දෙයක්. යම්මි නිරුජ්ජාන්ති භවානි ශබ්දසු. ඒ අර අප දන්නා විදිහේම මේ සූත්‍රයෙන් පස්සේ ඒ මහා දන්නෙක් කවුද කිවි කියලා සංඝහත් මහතෙරුන් වහන්සේලා කියලා ඒකේ මේ පංච සතිකේ සංගායනා දාන්න නැත්තම් හොඳයි කියලා මං හිතනවා. නමුත් ඒක තේරුම් ගන්න හොඳ අපි දන්නේ ඒකයි කියලා. අප දන්න හැටියට සෝපාදි ශේසා කියන කිද්ද ධම්මිකයි අනුපාදි ශේස නිබ්බාන ධාතු කියන එක පරිනිර්වාණයදී නැත්නම් මරණයදී එනවා කියන එක තමයි මේකත් මෙතෙන්දි මේ ගාථාවෙන් මේ මහතෙරුන් වහන්සේලා යලිත් අවධාරණය කරන්න එක මට හිතාගත්තා හොඳයි. සම්මා සම්බුදු සරණයි ධර්මයේ දන්නාටෝ ඉගෙන කතා කරන්න ප්‍රශ්න තියෙනවා නම් මීට අදාළ දීපමන තර්කයේ සඳහන් වෙයි තව දැනුමක් ගොඩ ගහ ගන්නට නෙවෙයි ඒ උත්තම වූ රහත් මනස තේරුම් ගැනීම සඳහා පමණ ධර්ම කාරණා ඉදිරිපත් කරන්නේ. කල්‍යාණ මිත්‍රයන් වුණාට පින් සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. එවන් තමයි සත්‍යයේ ඒක බොහොමකින් මේ දේශනාවෙත් පැහැදිලි කළ දීම ගැන සත්‍ය තුමනි මෙතනදිත් විශේෂයෙන්ම අපි වෙනදත් කතා කරපු දෙයක් නැවතත් මතු වෙනවා වගේ හිතෙනවා. සත්‍ය තුමනි මේ මෙතනදී කියන්නේ මේ මේ අවස්ථා දෙකේදීම ඒ කියන්නේ අරහත් වේටපත් වුණු අවස්ථාවක් මේ සෝපාරිශේෂ නිබ්බාන ධාතුව කියන කොටත් අනුපාරිශේෂ නිබ්බාන ධාතුව කියන කොටත් එතෙන්දී පළවෙනි කොටස ගන්නකොට සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියන එක යටතේ එතන තියෙනවා මේ තස්ස තිත්තන්තේව පංචින්ද්‍රියානි ඒතං අවිගතස්සා මනාපාමනාපම් පච්චනු භූති සුඛ දුක්ඛං පරිසංවේදීති කියලා. එතෙන්ද කර්ම කීපයක් මතු කරගන්න හිතන එකක් තමයි මෙතන කෙලින්ම සඳහන් වෙන්නේ ඉන්ද්‍රියන් සම්බන්ධයෙන්. එතකොට අපිට නිතරම මතුවෙන ප්‍රශ්නයක් තමයි මේ රහත් ත්‍ත්වයට පත්වුණු මේ වික්ෂෝත් එහෙම නැත්නම් යෝගීකුගේ ආයතන සකස් වීමක් සිදු වෙනවා කියලා අපි දන්නා. මේ ඉන්ද්‍රිය වැඩ කරනවා. ඒක නිසා ඔබතුමා කිව්වා වගේ يعني දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. ඒ විදිහට ඒ පංචේන්ද්‍රියන් පංචින්ද්‍රියන් එහෙමයි ඉන්ද්‍රියන් පහ වැඩ කරනවා. ඉන්ද්‍රියන් පහ කියලා ගත්තේ මනෝ එයාට ඕන හැටියට හරව ගන්න පුළුවන්. අර සංඥාව මං බාධා කරන්න අර්ධන් සංඥාව කැමති නම් අපටිකූලේ පටික්කුල සංඥි වෙන්න පුළුවන්, පටික්කුලේ අපටික්කුල සංඥි වෙන්න පුළුවන්. ඒ තත්ත්වයට මේ මනස තමන්ට උන හැටි තමයි තියෙන්නේ. මනසට මාස්ත වෙන්න දෙන්නේ නැහැ. දැන් එයාගේ මනසේ මාස්ත වෙලා හමාරා. අර පවත්තරේ නැන්තු නිසා මනස භාවිත කරන තමන්ට අවශ්‍ය විදිහට. එහෙමයි සත්‍යදනි. එතකොට දැන් මෙතන ඉන්ද්‍රිය පහ ගැන, ඇස කන නාසය දිව කය කියන පහ ගැන තමයි සඳහන් වෙන්නේ කියලා එක තේරුණා. එතකොට දැන් අපි දන්නවා මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් පටිච්චසමුප්පාදයට අනුව අවිද්‍යා ප්‍රත්‍යයෙන් නම් කිසිම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැති බව. මොකද අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු කරපු උත්තමයක නිසා එතනදී අවිද්‍යාව නැති වුණ තැනදී අත්‍තර මෙතනදී මේ පළවෙනි කොටස කියන්නේ මේ ඉන්ද්‍රිය පහ ඒ ආකාරයෙන්ම වැඩ කරනවා කියලා. නමුත් දැන් පටිච්ච සමුප්පාදය අනුව අපි ආයතන ගැන කතා කරනවා. නමුත් දැන් මෙතන විශේෂයෙන්ම කියලා තියෙන්නේ මේ ඉන්ද්‍රිය පහ ගැන තමයි කතා කරලා තියෙන්නේ. ආයතන කියන වචනේ සම්බන්ධයක් පෙන්නලා නැහැ. ඉතින් ඒ සම්බන්ධය ගැන පොඩ්ඩක් කරුණු පොඩ්ඩක් පැහැදිලි කරගත යුතුයි කියලා හිතනවා. මොකද මේක නිතර පැටලෙන තනක් හැටියට අපිට මෙතරම මේ සාකච්ඡාවලදී අහන්න ලැබෙන නිසා ඒ ගැනත් පොඩ්ඩක් දැනගත්තේ යුතුව තියෙනවා. ඒ වගේම දැන් මේ මනාපමනාපම් කියන එකත් දැන් අපි දන්නවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදීත් මේ භාවිත ඉන්ද්‍රිය ඇති ඒ රහතන් වහන්සේට මේ මනාපමනාප කියන දේ ඇති වෙනවා. නමුත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන විදිහට එතනදී සඳහන් වෙනවා. ඒ වගේම මේ සුඛ දුක්ඛං පටිසංවේදිති කියන කොටත් තේරුණ එකක් තමයි මේ කායික සුඛ දුක්ඛය ගැන පමණක් විය යුතුයි කියලා. මොකද මානසික නැත් සෝමනස්ස දෝමනස්ස කියන දේවල් මේ සීනස්සව ඒ රහතන් වහන්සේට ඇති වෙන්නේ නැහැ කියන එක අපි ඉගෙනගෙන තියෙන නිසා ඒ ගැන පොඩ්ඩක් ඔබතුමාට ඒ කරුණු කීපය ගැන මේ ඉන්ද්‍රිය ධර්ම සහ ආයතන පිළිබඳවත් ඒ වගේම මේ මනාපමනාප සුඛ දුක්ඛ කියන එක ගැන තව දුරටත් පොඩ්ඩක් විස්තර කරගත්ත සඳයි කියලා හිතන සත්‍ය තුනේ පස් වෙලාවක කොහොම කමක් නැහැ අද දවසේ අපිට තේරුම් ගන්න. සම්මා සම්බුද්ධ සරණයි. දැන් එදා මේ සූත්‍ර දෙකක් යෝජනා කරගත්තා. ඊළඟ සූත්‍රේ සංයුත්ත නිකායේ නිධාන වර්ගයේ පරිමීමංසන සූත්‍ර. ඒකේ ඉදිරිපත් කරන ඔය සලායතනයන් ගැන සලායතනේ යත්තන්ට නිරෝධ වෙලයි කියලා. ඒක ගැනත් හිතමු මොකද්ද වෙන්න ඇති කියලා. එතකොට මම යන්න ටිකක් පසුබට වෙන මාතෘකාවක් නමුත් අපිට සත්‍යාගම ධර්මයට කියලා මේ තේරුම් ගන්න පුළුවන්. ඒ කොහොමද එතන ආයතන කියන එක අර ඉන්ද්‍රියන් ආයතන බවට හරව ගන්නවද කියන එක කියන්නේ. තමන්ට ඕන දේ පමණක් කරගෙන යන බව තේරෙන බව පේනවා. ඒකට තමන්ට ඕන දේ පමණක් අර මොකද අර පසුගිය සතියේ වචන දෙකක් ඉගෙන ගත්ත මඤ්ඤණව සහ පපංච කියලා. ඒ දෙකම නැති හින්දා ඒ උසී ගොඩනැගින්නේ නාට්‍යයක් කතන්දරයක් කෙටි කතාවක් නව කතාවක් ගොඩ ගැහෙන්නේ මනසින්. ඒ තියෙන දේ ඒ වේදනා සංඥා චේතන පස්ස මනසිකාර තියෙන පස්ස තියෙන මනසිකාරක් තියෙන අර එක තමයි පෞගිය සත්‍ය අපි කිව්වේ අර නැසාව පසනතුමා යතේ වෙන්නේ නැහැ. ඒ වගේ එයා සාක්ෂිකාරයෙක් ඇති පමණක් සාක්ෂිකාරයෙක් ඇති පමණක් ඉන්නවා. දැන් සාක්ෂිකාරයා කියලා කියන්නේ අපි දන්නවද අපි හිතමු ඔය දැන් තියෙන මොන හරි නඩු හබ්බේව තියෙන ඒ වගේ ඒ කට්ටි සාක්ෂිකාරයෙක් කියලා කියන්නේ එයා සම්බන්ධ නැහැ ඒ වැඩේට. එයා දැක්කච්චර සාක්ෂි කියන්නේ සාක්ෂි තමන්ගේ හැන් දැක්ක දෙයි කියන නැත්නම් මොනවාක් තමන් අත්දැක්ක දෙයි කියන වෙලාව. ඒ කාර්යෙන් සම්බන්ධ නැන්නේ වගේ ඒ රූපය ආවම රූපයත් එක්ක සම්බන්ධයක් පවත්න කෙනෙක් නැහැ. අර එකයි අර දාල වශයෙන් තේරුම් ගන්නට අපි ඉගෙන ගත්තේ මේ සබම්පින බූබලා දැන් පොළොමේ බබල් හදනේ සිතල යනවා හසි නැත්නම් මුහුද්දට වතුර බින්දුවක් වැටෙනවා. ඒ වතුර බින්දු වැටුනහම එතන ආයි බින්දුවක් කියලා එකක් නැහැ. ඒකයි මං යා ක්ලේම් කරන්න මේ මගේ බින්දු මේ මගේ වතුර කියලා ක්ලේම් කරන්න බෑ යා. සබම් පෙන බෝලේ ඇතුලේ තිබුණා නම් මොන හරි වායුවක් ඒ වායුව යට බැයි සබම් පෙන බෝලේ පිපුණාම සබම් පෙන බෝලේ ෆිල්ම් එකට කියන්න බෑ ආ මේ මගේ උලන්ටි මෙතන තිබුණා. අන්නේ වගේ තත්ත්වයක් ඒකට. ඒ නිසා ආයතන දිග්ගස ගන්න අවශ්‍ය විදිහට ඒ ඔය සමුදේ හැටියට ඉන්න ආයතන නැහැ. නමුත් පාවිච්චි කරන මනෝ මේ අර නැත්තම් මනාපාමනාපේ කියන එක ඇති කරගන්න විදිහක් නැහැ කියලා. ඒකට ඉතින් ආයතන කියනකොට ඒක සකිලේශව කරගන්න දෙයක් හැටියට සිදු වෙන විදියක් වෙන්න බෑ කොහොමද. නමුත් ඉන්ද්‍රිය මනෝ පාවිච්චි කරන යාට ඕන හැටියට හදාගන්න. යාට කැමති දේ හිතන්න පුළුවන් ඒකට. කැමති කියලා වෙනම දෙයක් නැහැ ඒක. උපදි නැති හින්දා. උපදිත් නැහැ උපාදි නැහැ. අයිති කරගන්න කිසි දෙයක් නැහැ. පංච උපාදානස්කන්ධයක් නැහැ. නිෂ්කලක්. සත්‍යත්මනේ අර මනාපමනාපිනව දැන් අපි දන්නා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම නිශ්ශබ්දතාවයට මනාපයක් තිබුණා. ඒ වගේම සද්ද බද්ද විශේෂයෙන්ම අර පාත්‍රාදී ගැටිච්ච තැන්වලදී උන්වහන්සේකට නියමිත වෙච්ච විදිහට ක්‍රියා කරලා තියෙන එකට අමනාපයක් තිබුණ නිසා කියලා හිතෙනවා. ඒ විදිහට මනාපමනාප කියන එකත් ඒ ආකාරයෙන් තියෙනවා කියලා තේරුම් ගත්තොත් ඒක නිවැරදිද සතිතුමි? නෑ, එතෙන්දී මඩත් ඔක පැහැදිලිව අපි කියුවා අපිට හොයන්න බෑ බුද්ධ විශ්ේ කියන එක. එතෙන්දී ශාසනයේ නීතිය පවත්වාගෙන යන්න ඕනේ. ඒ නීතියක් පවතිනවා නම් ඒ නීතිය පවත්වා ගන්න ඕනි සතම අර පස්චිම ජනතාවට අනුකම්පා කරනවා කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඩිංගයි වළඳන්නේ තව අපි හිතමු බුදුරජාණන් වහන්සේ වඩින ඔබතුමාගේ ඊදෙක්ක දැනට ඇරගෙන බුත්පාට බොහොම ඕන ගහක් හැදුනා. ගහ ගෙදර තිබුණ ගහක් අලිපියර ගහක් හැදුනා. අලිපියර ගිරියක් ආවා. තමන් ආදයෙන් හිට බුදුහාන්ට මේක පිළිගන්න ඕනේ කියලා පිළිගන්න. බුදුරජාණන් වහන්සේ අලිපේර නොවලඳුවත් උන්වහන්සේට පේන මුළු ආශය අනුසයම ඔය ඇත්තගේ ශ්‍රද්ධාව කොච්චරද තියෙන්නේ කියන එක පේන. ඕ යමනතරම් මනුෂ්‍ය දිව්‍ය මනුෂ්‍ය සම්පතිදීද මේ සම්‍යක් සම්බුද්ධජාණන් වහන්සේට ඒ අලිපේර එකක් හදලා පූජා කරලා කියන එක උන්වහන්සේට පේන. උන්වහන්සේ සාමාන්‍ය ආනන්ද හඳුච්චයි හිටියොත් ඔබතුමාට කියයි ජයන්ත බුදුරජාණන් වහන්සේට කොහොඳ නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ගන්න පිළිගන්නවා ඒක. ඔබතුමා තමයි තීරණය කරන්න තුමේක දෙනවද නැද්ද කියලා. දැන් අර චුන්ද කම්මාර පුත් බුදුජාණන් වහන්සේට අර සූකර මණ්ඩවයේ ඉහතු ප්‍රංජනේ පිළිගන්නවා. අවසානයේ උන්වහන්සේ දන්නවා මේක වැළඳුවාම මේක. නමුත් එයා පුදුම උමනාවකින් තමයි ඒක දුන්නේ. එයා දන්නවා තථාගතයන් වහන්සේ දෙන් එතකොට සම්පූර්ණ කන්ද පරිනිර්වාණයට යන්න ලෑස්ති කියලා. උන්වහන්සේගේ ඒක උන්වහන්සේ ගත්තා ඉතිරිටික වලවන්නේ කියලා. කිසිම කෙනෙකුට දෙන්න එපා කියලා මේ සත් මේ ලෝකේ කිසි කෙනෙක්ට ඒක දිරවන්න බෑ. ඒක ඩයිජෙස්ට් කරන්න බෑ. ඒක තරම්ම විශේෂ විදියට හැදුවා. ඒක තථාගතයන් වහන්සේ දෙන්නේ. ඒක උන්වහන්සේ දැනගන්න ඇති මේක අනිත්‍යයට තරම් මේක හරබර නෑ. ප්‍රෝටීන් බහුල ආහාරයක් වෙන්න ඇති. වයසට ගියාම ප්‍රෝටීන් දිරවන්නේ නෑ නේද? ඒසළු උන්වහන්සේ පිළිගත් ඒ පිළිගත් උන්වහන්සේ කියන මනාපිට වඩා අලස්සගෙන ඒකින්ද තම ආනන්දහන්තිගේ සුජාතාගේ දානිතයි. අර කිලේශ පරිනිර්වාණයට කලින් ඉන දානිත නැත්නම් සෝපදිශේෂ පරිනිර්වාණය එනක දුන්න දානි අනුපාදිශේෂ පරිනිර්වාණයට කලින් දානි. ඒ දෙකම සමානයි කිව්වේ ඒක. ඒ නිසා තමයි ඉතිරි ටික වලලන්න කිව්වන්නේ. ඒත් ඒකෙන් තියෙන මනාපේ අමනාපේ ඒ ආජීවය එහෙමම තියාගන්නවා. දැන් අර සාරිපුත් මහ රහතන් වහන්සේට ඔය ගැස් මොනවද කියන්නේ අම්ලයක් හැදුනා. ඔය ගැසික් ඇසිඩ් කියලා කියන්නේ අපි දැනට ඒක. එතකොට මුගලන් හාමුදුරුවෝ මිත්‍රය. මුගලන් හාමුදුරුවෝ චුරු උන්වහන්සේ සම්බෙල යනකොට ඇහුවා මේ ඇයි ශරීර වේදනාවක් තියෙනවද කියලා කිව්වා මට බඩේ අමාරුවක් තියෙනවා කියලා. එතකොට ඇහුවා ඒ අම්මා ගෙදර ඉන්නකොට අම්මා එමේ විශේෂ කෑමක් දෙනවද කියලා. අපිට නම් විශේෂ කෑම හම්බෙන්නේ නැහැ. නමුත් අම්මලා මුකුත් හම් කෑමක් දෙනවද කියලා. ඒක කිව්වා කිරිබත් කියලා. අපි දන්නවා. එතනින් අපි තේරුම් ගන්න හිටු මොනද? ඒතකොට උනාස් කිව්වා ඉතින් අපි ඔබතුමා වහන්සේට පින් තිබුණොත් කිරිබත් හම්බෙයි. අපි දන්න අපිට ඉතින් භික්ෂුන් හැටියට කැමති අකමැති සම හොයන්න බෑ. ශ්‍රද්ධෙම නෑ, සන්නිධිකාරක නෑ, මහරහතන් වහන්සේලා තියාගෙන වළඳන්නේ නෑ. පස්සේ ගන්න තියාගන්න. මුගලන් හඳු පින්ඳ පාති වැඩිය. උන්වහන්සේට කිරිබත් ටිකක් හම්බුණා. නැහේ කිරිබත් ගෙනත් දුන්නා. බුදුහාමුදුරුවෝ පුදුම පින්කල තියෙන්නේ මට ඒ විදිහටම කිරිබත්ක් හම්බුණා කියලා. දැන් මුගලන් හාමුදුරුවෝ ඒ ගැන හිතුවේ මුගලන් හා දිවස් තියෙන එක්කෙනා සිද්ධිපාතිහාරිය සම්පූර්ණයෙන් තියෙන එක්කෙනා එයා ගැන හිතුවේ නැහැ. නොසැලිතාරු කල්පනා කර කොහොම මේක හම්බුනේ කියලා. එතකොට ඒ කතන්දරයේ හැටියට එතන උන්වහන්සේලාගේ සාකච්ඡාව අහගෙන හිටිය දේවතාවිය කෝ කවුරුන් කෙනෙක් ඒ උන්වහන්සේට ආදරය කරන ගෙදරකට ගිහිල්ලා ඒ ආවේශල කිය සරිත් හාමුදුරුව හිටින උන්වහන්සේට කිරිබතක් කොහොම හරි පිළිගන්නන්න තියෙනවා. ඒ අනුව තමයි මේක ගත්තේ. ඔය ආජීවයේ පිරිසිදුයි කියන්නේ කතාන් කියන්නේ ඒ උනාට තෙන්දි අර උන්වහන්සේ මේ මනාප දේ ගැන බලාපොරොත්තුක් උන්නේ මනාප දේ උනත් තමන්ට කැමති දේ හම්බුණා. අම්මා පොඩි අම්මා ඒක හදලා දීලා තියෙනවා ගෙදර ඉන්නකොට. නමුත් උන්වහන්සේ කිව්වා මුගලන් හාමුදුරන්ට මම මට ඔක වළඳන්නට කැප නැහැ. ඔක විසිකරයි. ඇයි කියලා මේක හම්බුනේ කියලා මුගලන් හාමුදුරුවෝ බලන්නේ නැති මොකද උනේ කියලා. උන්වහන්සේගේ සත්තුන්ට දුන්නේ ඊට පස්සේ. අර ඒ වගේ ඒ සාමීචි පටිපන්න ඒ ධර්ම න්‍යාය විරුද්ධ යන්නේ නැහැ. මොකද එක්කෙනෙක් නෙමෙයි බලන් ඉන්නේ. දැන් අප හිතනවා අපිට විතරයි ඇහෙන්නේ කියලා. ඒකට අනුයුක්ත වෙන කෝටි ප්‍රකෝටි දෙවිදේවතාවරු අන්‍ය සත්‍යයන් උනත් දකිනවා ඒ මනස. ඒ යන තමයි තලුම් කරන්නේ. අපි ඒකට යාවෙන්න ඕන කොහොම හරි. පපංචයෙන් හා ධම්ම පපංචයෙන් යාවෙන්නේ ඒකට. එතකොට ඇතුලෙන් බීජයක් එනවා බෝධිචිත්තයක් එනවා මටත් මේක ගන්න පුළුවන් ගන්න ඕනේ කියලා. හරි. ඉන්ද්‍රිය කියනවා හරි අමාදි පරිපාලනය කරගන්න ඒ වුණත් කමන්න පුළුවන් ඒ පැත්තට. මනාප කොහොම හරි එන්නේ මේ විදිහට. ඒතර කරුණාව නිසා සමහර විට ධර්ම න්‍යායගෙන හිතලා මට මෙහෙම වෙන්න ඕනේ කියලා හිතෙන්නේ. ඒක එන්න විදිහක් නෑ. මොකද එතන අහසක් නේ. දැන් අහස ඉරක් යන්නේ නෑනේ. උන්වහන්සේ කියන්නේ අහස කොහොමද ඉරක් යන්නේ? ඒ වගේ. අර ජෙන් ඒ ධ්‍යාන භාවනා කරනතු ඒ කියන්නේ තනියත්තේ අප්පුඩියට හුම් කන් දෙන්න කියලා ඒ වගේ කතා ඒ සටෝරි කතා ඒවා ඒ ඇත්තන්ට තියෙන තනි අතයි දැන් ලෝකයයි මමයි කියලා දෙකක් වෙන් වෙලා නැහැ. ඒ නිසා තමයි තනියත්තේ අප්පුඩියට හුම් කන් දෙන්න කියන එක හිතලා බලන්න ඕන. එතකොට අර ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්නේ නැති බව පේනවා. තෙරුවන් සරණයි සත්‍යතුමනි. මේ බොම්පින් මේ සූත්‍රයේ මේ සාකච්ඡාවට ගත්තට සත්‍යතුමනි ආයෙත් මේ පොඩ්ඩක් පැහැදිලි කරනවද? දැන් මේ සූත්‍රයේ තියෙන විදිහට මේ සෞපාදිශේෂ නිබ්බාන ධාතු අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියන එකේ වෙනස තියෙන්නේ දැන් මනා මේ දැන් සෞපාදිශේෂ කිව්වම මනාපාමනාපං පච්චනුභෝති සුඛ දුක්ඛං පටිසංවේදේ වේදේති තස්ස යෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති වික්ඛවේ සෝපාදිතේස නිබ්බාන ධාතු කියලා. එතකොට දැන් මේ අනුපාදිතේසේකේ වෙනස් වෙන්නේ මේ වචන ටික වෙනකොට සඳහන්නේ තස්ස ඉදේව වික්ඛවේ සබ්බ වේදිතානි අනබිනන්දති සීති භවිස්සන්ති කියලා. එතකොට සත්‍යසමනේ මේ මේ මේකේ කියන්නේ රහතන් වහන්සේගේ රහතන් වහන්සේ ලැබලා තියෙන ඒ අවස්ථා, يعني හැම රහතන් වහන්සේම ලැබලා තියෙන මේ අවස්ථා දෙකම ගැනද මේ ලැබලා තියෙනවද කියන එක නේද? ඒ කියන්නේ දැන් ජීවත් ඉඳෙද්දිම හය පවත්ද්දිම අරකට ලැබලා දෙවෙනි එකත් ලැබලා වගේද තේරුම් ගන්න ඕන? තේරුම් ගන්න. මම හිතනවා වචන වශයෙන් වෙනස් වුණාට ඒ හිතන ක්‍රමයේ සමානයි කියලා අපි දෙතෙන්දී අද පංචින්ද්‍රයන් තියෙන හින්දා ඒ සුඛ දුක්ඛ දැනුණා දැනෙනවා. ඒ නිසා ඒ දුක කියන එක, කියන ශරීර වශයෙන් තියෙන දුක කියන එක බර තියෙනවා යාට. ඒ බර යාට තියෙනවා. නමුත් ඒ අවසන් කර නිසා ලෝභ රාගක්කේ දෝසක්කේ මෝහක්කේ නිසා ඒ මනසට එයා කොහොමටවත් කවරු හෝ අද්දකීමක්, ඒ කියන්නේ අර පංච ඉන්ද්‍රියන් නිසා එන කවර හෝ දෙයක් අභිනන්දනය කරන්න අගේ කරන්න. මොකද ඒක හේතුව දන්න හැක් තියෙන නිසා, රූප තියෙන නිසා, විඥාන තියෙන නිසා මේක පස්සයක් ඇති. ඒ පස්සේ අනු බින්දයක් ඇති වෙනවා. ඉතරයි දන්නේ. ඒක දැනගන්න මේක මේ ඉදප්පච්චයතාවක් තියෙනවා, තතතාවක් තියෙනවා. මේක තියෙන නිසා ශරීරයක් තිබුණා. ශරීරය හම්බුනේ කොහොමද? ඉතිස් අප කියන්නේ දැන් වචනින් ගියොත් එහෙම, කාලයට ගියොත් එහෙම, ඉතිසරාත්ම භාවය එකතු කරගත්ත ධාතු නිසා මව් කුසින් ලබාගත්ත මිනිස් ශරීරයක් තියෙනවා. එතකොට ඇත්තෙම දැන් අපි හිතමු කවුද ඝටිකාරය? ඒ බ්‍රහ්මද? ඒ අනාගාමී උත්තමයාට යකිනීතාවෙහි හිටියේ, කුහරෙහි පැත්තේ හිටියේ කෙනාට එයාට ඇතිවෙන් දැදෙන්නේ නැහැ සාරිපුත්තහන්තෝ මුගලන්හන්තෝ බුදුහන්තෝ ඇතිවෙච්ච ඉන්දන දැනෙන්නේ නැහැ එයාට. මොකද එයාට කෑම කන ශරීරයක් නැහැ. එයාට ශ්වසන පද්ධති ඇති ශරීරයක් නෙවෙයි තියෙන්නේ. එතකොට ඒ නිසා ඒ ඇත්තට බුදුහාමුදුරුවින්ද මනාප අමනාප කියනවා එන්න විදිහක් නැහැ යාට. ඒ විදිහට ශාරීරික වේදනා එන්න විදිහක් නැහැ යාට. එතන තියෙන්නේ අර ගත්ත ආත්ම භාවය තමයි. ඒ කම්ම විපාක අනුව ගත්ත එකට. දැන් බකුලහාමුදුරුවන්ට කවර හෝ ලෙඩක් හැදුණා. නමුත් එයාගේ පඤ්ඤා විදිහ බැලුවාම සද්ධා විදිහ සති සමාධි පඤ්ඤා වලින් සාල්පුත්යන් වහන්සේලා එහෙම බැබලෙන විදිහට ලෝකිත දව කරමින් ගියා. නමුත් කරුණා වෙනසක් නැහැ. බක්කුලහාමුදුරන් කරුණාවයි, සෝපාකහාමුදුරන් වහන්සේ කරුණාවයි, රාහුල මාතාගේ කරුණාවයි, සාරිපුත්යන් වහන්සේගේ කරුණාවයි, මුගලන් හාමුදුරුවන් කරුණාවයි, සම්මදින්නයි කරුණාවයි, ඒ කරුණා කියන ගුණය අතර වෙනසක් නැහැ. නමුත් ඒක ක්‍රියාත්මක වීමේ ක්‍රම තියෙනවා. ඒ ආයතන දීනු වෙච්ච නිසා. සද්ධා ආයතනේ සද්ධා විදි සත් සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය බල දිනේ යන. ඒතර අර අපි දැන් ආයුත්තේ ඉතිසරාත්ම භාවී කරපු හේතු නිසා ස්ත්‍රී ශරීර හා පුරුෂ ශරීර ලබාගෙන ආව මනුෂ්‍ය ශරීරය. ඒ මනුෂ්‍ය ශරීරයට කොට මේ පෘථිවි ගෝලෙ ඉන්න නිසා මේ වායු ගෝලෙ ඉන්න නිසා ඒ අවුරුදු 60-70-80-90 කාලය තුල ඒකට අවශ්‍ය විටමින් වර්ග මිනරල් වර්ග හැම ඕන නිසා ඒ වගේම යැපෙන නිසා ඔක්සිජන් වෙන යැපෙන නිසා ඊට අනුරූප ඇති වෙන දුක් කරදර දුන්නස් ටිකක් දුන්නස් නැහැ දුක් කරදර වේදනා ටිකක් තියෙන අද්දකින් ටික. ඒ රාගක්ඛේ දෝසක්ඛේ මෝහක්ඛේ තියෙනවා ඒක. සෝ එන් නමුත් අර ශරීරයෙන් සයසෝපාදිශේෂයි. නමුත් මෙතන අනුපාදිශේෂ කියනකොට කියන්නේ අර වේදිත කිසිම දෙයක් ආගක්කේ දෝසක්කේ මෝහක්කේ තියෙන කිසිම දෙයක්කට අගයක් දෙන්නේ නැහැ. මගේ කරුණාව මුගලන් හැමගේ කරුණාවට වඩා වැඩි කියලා කොහොමවත් හිතෙන්නේ නැහැ සරිත්ත. කොහොමකටවත් හිතෙන්නේ නැහැ. ඇයි මුගලන් හැමඳුරන්ට බැරි මං වගේ වැඩ කරන්න ගොඩක් මිනිසුන් කරුණාවට. ඇයි ආනන්ද හාමුදුර හිතන්නේ කොහොම හරි ඇයි මෙච්චර පුළුවන් මුගලන් කන්න බැරි මං වගේ බණ කියන්නේ කියලා යතු හිතන්නේ ඇයි. ඒක හිතෙන්නේ නැහැ. හිතන හිතක් නැහැ යාට. මනෝ කියන එකත් ඉන්ද්‍රිය විතරයි. මනෝ ධම්ම එන නිසා මනෝ පවතින. අනේ තෙන්ට ගියාම යන්තම් ගාව ගත්තොත් එයා අන්න ආයතන බවට පත් කරගන්නේ. මං යන්ත අකමැති මාතෘකාවක් දැන්. නමුත් එයා ආයතන බවට පත් කරගන්නේ. ඒ තියෙන සත්‍ය මේ තපංච කරගන්නේ. කතන්දරේ හදාගන්නේ. ඒ අනුව කෙටි කතානාව කතාවක් ලියවෙන්නේ. ඩ්‍රාමා එකක් නාට්‍යයක් ඉන්නේ නැහැ මනෝවලට. නමුත් ධර්මය රකින්ට සම්පූර්ණ උදව් කරනවා. ඒ ධර්මය වෙනුවෙන් විනය වෙනුවෙන් සීල සමාධි ප්‍රඥා වෙනුවෙන් ගත යුතු පියවරන් ගන්නවා කරුණා මෛත්‍රිය අනුව. ඒ සමහර ශික් කියලා හිතෙන්න පුළුවන්. සතිතුමනි එතකොට දැන් මෙතන දැන් පස්සයක් ඉන්ද්‍රිය වැඩ කරන්නත් ඒ කියන්නේ පස්සයක් අර දැන් ඔබතුමත් කියෝ විදිහට මේ පස්සයක් වෙනවනේ දැන් එතකොට පටිච්ච සමුප්පාද විදියට ගත්තොතින් දැන් ඇත්තට මෙතන අවිද්‍යාව දැන් නැහැනේ කොහොමත් එතකොට ඒ වුණාට දැන් අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජත චක්කුඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ කියන ක්‍රියාවලිය වෙනවා ඇතිනේ ඒකනේ දැන් දැකපු දෙයක අඳුර ගන්න ඒ ක්‍රියාවලියක් වෙනවා නම් එතකොට මේ සත්‍යත්වමනේ දැන් අපි මේක පටිච්ච සමුප්පාදයත් එක්ක කොහොමද ගලපගන්නේ මොකද දැන් සමහර තැන්වල දැන් සලායත නිරෝධය ගැන කියනවා වගේම කියනවනේ පස්ස නිරෝධය ගැන කොහොමද එතකොට එනවාට දැන් ඇහැට එළිය තියෙන දෙයක් හමු වෙලා මොකක් හරි අඳුර ගන්න හරි මේ වේදනාවක් විඳිනවනම් ඒ පස්සයක් ඒ විදිය පස්සයක් වෙන්න ඕනනේ දැන් සමාලාට කියනවා දැන් මේ පටිච්ච සමුපාදය ක්‍රියාවලිය සම්පූර්ණ නැති වෙලා මේ පස්සයක් ගැන කතා කරන්නත් බැහැ කියලා විස්තර වෙන අවස්ථාවල් අහන්න තියෙනවා. ඒනකොට දැන් මෙතන මේ විදියට හිතුවොතින් ඒ පස්සයක් වෙනවා. හැබැයි එතෙන්දී ආයි පටිච්ච සමුපාදය සම්බන්ධ කරගත්තොත් එනකොට එතකොට ආයතන නැහැ. හැබැයි පස්සයක් වෙනවා. ඊට පස්සේ ආයිමත් වේදනාවක් වෙනවා. ඒනකොට තණ්හාවක් නැහැ. ඒ එතන ඒ දෙකක් වෙනවද එහෙම නැත්නම් ඒ එතන ඒ අර්ථය තියෙන්නේ අර තණ්හාවත් එක්ක යන අවිද්‍යාවත් එක්ක යන පටිච්ච සමුප්පාදය නේ මෙතන මේ අපි පස්සේ කියන්නේ ඊට වැඩිය දැන් එතන වෙනස් දෙයක් වගේද තේරුම් ගන්න. එහෙම වෙන්න විදිහක් නැහැ මොකද මම තේන ඔය කියන පැත්ත අපි හිතමු එකත් එහෙමයි කියලා. නාම රූප තියෙනවානේ නාම කොටසට උඳලා තියෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒකෙමම තියෙනවා. දැන් පසුගිය සතියේ උතුමා මේ යෝජනා කරේ ඊළඟ සූත්‍රයේ පරිමීමාංශන සූත්‍රයේ තියෙනවා මෙහෙම. යතෝකෝ භික්ඛවේ භික්ඛුනෝ අවිද්‍යා පහිනා හෝති විද්‍යා උප්පන්න. විද්‍යා කියන එක පහළ වෙච්ච ගමන් මීට අපි මීට කලින් මේ අපි බෙදා හදා ගැනීමවලදී කිව්වා විද්‍යාව එනවා කවදාවත් නැති වෙන්නේ නැහැ. දැනුම එනවා දැනුම නැති වෙනවා. නමුත් විද්‍යා කියන එක ආවහම ඒක තේරෙනවා ඊට පස්සේ. එතකොට අවිද්‍යා විරාග අවිද්‍යාව අයින් වෙලා ගියාම ඒක පේන්න පටන් ගන්නවා මේ සිදුවෙන වැඩපිළිවෙල. මේක ඇතුලේ පොතේ නෙවෙයි මජ්ක්‍ධිම නිකාය සංයුත්ත නිකාය අනුගුත්ත නිකාය සෑයි පිළිමේ පන්සලේ නෙවෙයි මේක වෙන්නේ. මේ ඇඳුම් ඇතුලේ, මේ හැම ඇතුලේ, මේ ඔළුව ඇතුලේ, මේ ඇහ ඇතුලේ, මේ කන ඇතුලේ, මේ කැරකෙන විඳන කැරකෙන මේ විඥානත්වයේ තුල සිද්ධ වෙනවා. එතන වැදගත් මේ දෙයක් තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කර. සෝ අවිජ්ජා විරාගා විජ්ජුප්පාදා නේව නේව කියන්නේ කවදාවත්ම කෙරෙන්නේ නැහැ කියන ඒව පුඤ්ඤාභිසංකාරං අභිසංකරෝති. අර අභිසංකරණයට තමයි යන්නේ. අපි අහලා තියෙනවනේ මොකද්ද අභිසංකතං අභිසංකරෝති. මේ සංකතයක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ජ මනසිකාර කියන. අන්ත වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියනවා. මෙයා අපතුල තියෙනයි මේක මේ සත්වභාවේ කෙමිස්ට්‍රි එක මේක තමයි විදිහ. එතකොට නේව කවදාවත් නේව එව කියන එකයි පුඤ්ඤාභි සංඛාරං අභිසංකරෝ නේ අපුඤ්ඤාභි සංඛාරං අභිසංකරෝ ඒ ආනන්දාභි සංඛාරං අභිසංකරෝ අනිසංකරන්තු අනිසංචේතයන්තු නකින්චි ලෝකේ උපාදීයති. ඒ අනිස ආය මේක මෙහෙම වුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැහැ. අර කරුණාව මත හිතෙනවා මෙයා සීලෙන් දිනනො නම් හොඳයි. මෙයා එයාට තේරෙනවා ප්‍රාද මේක ලෝකේ විනාශයක් වෙනවා. අපායගාමි වෙනවා දුක් විඳින්න යනවා කියලා කරුණාව මත කියනවා මෙන්න පුළුවන්. අර පසුගිය සතියේත් අපි මලක් පිපෙනවා මල හිතන්නේ නැහැ සමම් පිච්ච මල මම කාත්සුන් දෙන්න ඕනේ මේ ඇයිද විතරද මේ ඇයිද මුස්ලිම් එක්කෙනෙක් ගියත් එයාට ඒ සමම් පිච්ච මලේ සුන් දෙනවා ක්‍රිස්තියානි එක්කෙනෙක් ගියත් බෞ සිංහල බෞද්ධයෙක් ගියත් ටිබෙට් බෞද්ධයෙක් ගියත් ඇමරිකන් බෞද්ධයෙක් ගියත් ඒ සුන් දෙයි මල දෙනවා යා දෙන්නේ නැහැ කි දෙන්න දැනෙනවා 10 හේවන කාටත් සමාන ඒ ගහේ හෙවන හිතන්නේ නැහැ මම මෙයාට වෙන දෙන්න ඕන මෙයාට වෙන දෙන්න ඕන කුරුල්ලට වෙන දෙන්න ඕන නරියට වෙන දෙන්නේ ආවට විතර හෙවන දෙන්නේ මුගිටිය අරද වෙන දෙන්නේ එහෙම නැහැ පහනත් එහෙම පහන පත් වුණාම ඒ ආලෝකය වීදි ලාම්පුවක් තියෙනවා නම් ඒ ආලෝකය පොරෙකුත් තියෙන ගමන් කරනවා තාපසිකුත් තියෙන ගමන් කරනවා ගණිකාකුත් තියෙන ගමන් කරනවා මහරහතන් වහන්සේ කෙනෙකුත් තියෙන ගමන් කරන ඉන්න පුළුවන් ඒ ආලෝකයේ වෙනසක් වෙන්නේ අන්න ඒ වගේ සත්‍ය අවබෝධය කරගත් මනසට අභිසංකරණයක් වෙන්නේ නෑ මෙහෙම කෙරෙන්න ඕන මෙහෙම කෙරෙන්න ඕන කියලා ඉන්නේ නැහැ. කරුණා මත වෙන්නේ. එතකොට න ආනින්ජාභිසංකාරං අභිසංකරෝ. ඒ කියන්නේ පුඤ්ඤ අපුඤ්ඤ තු ආනින්ජාභිසංකාර කියන කොටුවේ ඥාන හත අට ගත්තොත් ඒ විදිහටවත් ඒවවත් අභිසංස්කරණය කරන්නේ නැහැ. නැතිකින්චි ලෝකී උපාදී අනුපාදියක් නැපරිතස් අපරිතස් සම්පත් සංයේ පරිනිබ්බාය එතකොට ඒක ඇතුලේ නිවීමක් තියෙනවා එතකොට සුඛං සෝ සුඛංකේ වේදන වේදේති සානිච්ඡාති ප්‍රචානාති යත්තත හෝ යත්ති සුඛ වේදනාවක් ආවොත් ඒක අනිච්ච කියලා දන්න මේක නිසා අපි හිතමු මිරිස් කරදයක් කෑවොත් දෙවිල්ල තියෙනවා දන්නා. ඒකට වතුර ටික බිවම් හරයනවා කියලා දන්නා. ඒතු වතුර ටික මේ පරක් වුණායි කියලා සමතාප්පයක් ඉන්නන්නේ ඒකයි මෙන්න එතන. ඒක තියෙනවා ඒකම ඊළඟ උදාහරණයක් තියෙනවා ඒ සූත්‍රයේ. ඒක වෙන විදිහකට ගන්න පුළුවන්. පස්සේ වෙලාවක ඉගෙන කතා කරමු. මේ තව දන්න දහම් දන්න නැතුව ඉගෙන කතා කරලා කියන්න අපත් කැමති ආගෙදීන්ට. මං කියන එක තේරෙන්න ඇති නේ මං හිතන. බුදු සරණ. ඒකවන්නේ. ඔව් ඔව් දැන් සතිතුමනි පැහැදිලි වුණා අපේ සංසන්න. සතිතුමනි මෙතනදී තව දෙයක් වගේ තේරුම තේරෙනවා. මේ සෝපාදේස නිබ්බාන ධාතුව කියනකොට එතනදී පංච ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ලබා ගන්න එක ගැන එහෙනම් නැත්තම් ඒ අරමුණු ලැබුණා මේ පංච ඉන්ද්‍රියන්ට එතෙන්දී මනාපමනාප ඒ වගේම සුඛ දුක කියන ඒ වේදනා ඇති වෙන බව සඳහන් කරලා එතන ඉන්නවා තියෙනවා. ඊට පස්සේ අනුපාදිශේෂ කියන තැනදී අර මනසෙන් කරන කටයුතු කියන්නේ ඒ අපිට සුඛ දුක වගේ දේවල් කරෙහි බැඳීමක් ප්‍රාර්ථනයක් ඊදී නොකර සිටීමක් වගේ ගතියක් මතුවෙනවා. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් මේ රහතන් වහන්සේගේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන හැටිත් මනස ක්‍රියාත්මක වෙන හැටිත් මේ දෙකට බෙදලා සඳහන් කරලා තියෙනවාද කියලා වගේ අදහසක් ඇති වුණා සත්‍යතුමනි. මේ පිටබඳවත් අපිට අදහසක් දැනගන්න කැමතියි. පෙරවන් සර්ණයි. අපේ අප හැමෝගෙම මොලේ වැඩ කරන්නේ අපි ඉගෙන ගත්ත පරිසරයත් එක්කම නිසා ඒ හිතන හැටි ධර්මයට විරෝධ නැත්තම් හරියන්නේ. ඒක මගේ මතයක් නොවේ නම් ධර්මානුකූලව ධම්ම විචයක් හැටියට පවත්වාගෙන යනවනම් ඒක එහෙමම තියාගන්න. මොකද ඒකෙන් තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මම ඒකට සම්බන්ධ දෙයක් හිතන්න මටත් හොඳ බොහොම පින් මේ යෝජනා කරන මේ ගුතුන් සූත්‍ර කිසිම මිටින් ඔලුවට ගන්නවා වගේ හොඳට අවදිමත් බවක් එනවා. මුගලන් හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේ ඒ තැනක ළඟම වැඩ ඉඳගෙන මේ කායගත සති භාවනාවෙන් කිටි බොහොම ඇතුලේ අභ්‍යන්තරේ මනස තියාගෙන ඉතින් වහන්සේලාට ඒක අපහසුවක් නැහැ නේ. ඉතින් නමුත් බොහොම හොඳට ඉන්නකොට බුදුරජාන් වහන්සේ උදාන මේ උදාන පාළිය තියෙන්නේ නාසේ සති කායගත සති උපත්ිතා ඒ උදානේ කායගතා සතිය මතුවෙලා ඇවිල්ලා තියෙනවා පිහිටලා තියෙනවා. ඒක ශරීරයක් තියෙනවානේ මොග්ගලි කියන අම්මගෙන් ලැබිච්ච ශරීරයක් තියෙනවානේ කළු පාට ලොකු ප්‍රම හැදිදිලි ශරීරයක් වෙන්න තිබුණාන්සේ තියෙන්නේ බොහෝ මාරුව පරිණා. ඉතින් හොඳ වචනයක් කියන ඒ උදානේදී සසු පස්ස ඇතනේසු සම්මුතු සතතම් බික්කු සමාහිතු ඥාන නිබ්බාන මත්තන තමාගේ නිබ්බානේ දැනගෙන ඉන්නවා. මේ නිවීම කියන එක දැනගෙන කියන්නේ ආ අද්දකීමෙන් ඉන්නවා. සතතම් හැමතිස්සේ බික්කු සමාහිතු අදගත් වචනේ චසු පස්ස ඇතනේසු සංගුතු අර විස්පස්ස ඇතනේ පිළිබඳ සම්පූර්ණ සංගුතයි. ඉතින් කතන්දරයක් එන්නේ නැහැ. ඉන්ද්‍රියන් ඇහැට පේනවා වැඩ කරනවා ඒක දන්නවා මොකද්ද කියලා ඉගෙනගෙන තියෙන හැටියට. එච්චර. ඒ දැනගත්ත හිටියට දැනගන්න. ඒ විදිහයි දැනගන්නේ. අපි හිතමු දැන් මෙහි ඉන්න හාමුදුරු නමක් සත්‍ය අවබෝධය කරගත්තොත් ඊයත්තු දන්නවා මේ ඩ්‍රිල් එකකින් ස්ක්‍රූ ඩ්‍රයිව් එකකින් ඒකේ මැෂින් මේක දැම්මහම කර කර ඒක ඇතුළට යනවා කියලා දන්නවා. එනයක් ඒක දැක්කම තේරෙනවා. කෙස් කපන්න තියෙන්නේ ඉලෙක්ට්‍රික් ෂේවර් එකක් නම් මේකේ ස්විච් එක දැම්මහම මේක ඇතුළේ තියෙනවා. මේ පිලිප්ස් එකක් තියෙනවා. මොකද පොඩි කාරණාවක් නෑ. එයා දන්නා මම හොලන්ඩ් වලින් පිලිප්ස් එකක් හදලා තියෙනවා. මේක මෙහෙම කළාම එයා දන්නා මේක වෙනවා කියලා. පිහිටමු ඒමන් සුනීත හෝ සෝපාක කියන උත්තමයන් වහන්සේලා ඒක දන්නේ නැහැ. ඒ මනෝට මේක සම්බන්ධ කරන්න බෑ. ඒකින් යා හිතන්නේ නේ මට අරගෙන තිබුණොත් හොඳයි කියලා. මගේ කෙස් කපන්න. ඒක කොහොමවත් හිතෙන්නේ නැහැ. ඒක තමයි ඉන්නේ. ඒ තේරිල්ලෙන්නේ නැහැ. අරක තිබුණොත් හොඳයි. ඒ අරක තිබුණොත් මට වේදන අඩු වෙලා මෙහෙම ඉන්න පුළුවන් කියලා හිතෙන්නේ. එහෙම හිතන්නේ. වේදන මග හරව ගන්න පුළුවන්. දැන් අර සිතිරෝමුදේ කරෝමුදු බුදුහාන් ළඟට ඇවිල්ලා මේ බුදුහාන් ඇඟේ හෙච්චෙනකොට බුදුහාන් පැත්තකට උනායි. ඒත් හැබැයි බයද කියලා බය නෙවෙයි අප්‍රියයි කියලා. පොකිමෝන් කෙනෙක් කියනවා නම් මොකද්ද මේ ඉතවෙක් කියනවා නම් එයා අල්ලගන්නේ එයා වතුර වැඩි හිටියා නම් එයා අල්ලගන්න යන්නේ නැහැ එකපාර ගිහලා අතින් කට වෙන්න බව දන්නවා එයා අයින් කරන්න වෙන විදියක් කරුණාවෙන් අයින් කරන්න පුළුවන් ලීයක් හරි හොයාගෙන ඒ වගේ ඒ කියන දින්ග හිතන්න ඕන සිත් දෙයක් ඉතින් හිතන එක හොඳයි හැබැයි ඒකට ඒ අර මේ ඒ මනස කොහොමද කියලා ඒනිසා තමයි රහතන් බුදුගුණ ගැන හිතනකොට කියන්නේ තමන්ට කෙලෙසක් එනකොට ඔය ඉස්සර කැලේ හිටපු භික්ෂුවක් කිසිම තිස්සෙම කියව මන්තුංගා පුංචි මට රාගයක් ඇති වෙනා නම් බුදුහාමුදුරන්ට රාගය තියෙන්නේ නෑ ඒ විදුහා රහන් කියලා බුද්ධානුස්සතිය වඩන්න කිව්වේ එහෙම මට ද්වේෂයක් එනකොට මට ද්වේෂයක් ආවට බුදුහාමුදුර ද්වේෂෙන්නේ නෑනේ ඒතර අර හිතේ එන ගතියක් කියලා තේරෙනවා අන්න ඒ වගේ එකට යාවෙන්න විදි හොයාගත්තහම තේරෙනවා හරකේ තියෙන අපරිමිත භාවය අසංකත භාවය මගේ තියෙන අවිජ්ජාව අපිට ඔබට කියන්නේ මෝඩකම කියලා ඉති ලස්සන වචනයක් කියලා අවිජ්ජා කියලා. අවිජ්ජා කියන්නේ මෝඩකම ගොංකම තමයි. වෙන මොකක්ද? මෙන්න ඇති දෙයක් නේ අරගෙන හදාගන්න කතන්දරයක් හදාගෙන ඉතින් මං වෙනස්ම කෙනෙක් ඇටේ තින්දාද? ජී ආත්මෙත් මං හිතු මේ කතන්දරය කියන මං දන්නේ ඒ තරමට. මේ මොනවද දිපචක්කෝ එන්නේ නමුත් එතකොට අපි හිතමු තථාගතයන් වහන්සේ කියනවා දැන් ඒ කාලේ තියෙන්න ඇතිනේ ඇහක් තියෙන්න ඇති කන්නාඩි දැන් මම දන්නේ නැහැ ඔලු කට්ටක් තිබුණා ඇස් දෙකක් තිබුණා කන් දෙකක් තිබුණා ඒ කාලේ ගී ඇහෙන්න ඇති බලන්න ඇති දැන් ඒකට ඒ ඔලු කට්ටේ ඔක්කොම පැත්තකින් දාලා අනිත් අය ඒකට අඬන් දැත්ත ඒ තාමත් අඬන පින්දිනවත් දන්නේ මේ අමතක වෙලා කියන්න දැත්ත ඇති කොහොම හරි ඒ ඉදා ඒ ඔලු කට්ටත් එක්ක ඒ ඔලු කට්ට උඩ තිබිච්ච කොණ්ඩේ ඒ හැම ඔක්කොම පීර පීර ෂේව් කර කර ඒකත් එක්ක හිටියා. ඒකම තමයි දැන් කෙරෙන්නේ. නමුත් මේක විශේෂ කෙනෙක් මම යුනිට් එක මට විශේෂයි. මගේ රූපය මට විශේෂයි. මගේ වින්දන මට විශේෂයි. මේක තතහවේ දෙයක් කියලා තේරුම් ගන්නෑ මම. මේක ඉදප්පච්චතාවක් කියලා තේරෙන්නේ. ඒ නිසා තමයි මේක සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සී බලන්න කිව්වේ. පංච උපාදානස්කන්ධ. ඒකෙන් සාරය මූල කර්මස්ථානයක් කියන එක මොකක් හරි කමන්නක් කොණ්ඩෙ වෙන්න පුළුවන් නහය වෙන්න පුළුවන් සිටි වෙන්න පුළුවන් ඇටකෝටු වෙන්න පුළුවන් හුස්ම වෙන්න පුළුවන් බඩ වෙන්න පුළුවන් ඕන එකක් මූල කර්මස්ථානේ පෑ 24 24 බැරි නම් 20ක්වත් 10ක්වත් 5ක්වත් තියාගන්න අනිත් ඒවත් ඒකට උපකාර කරගන්න හැබැයි නමුත් අරකට ඉන්න ඇරිලා මොන දේ කරත් ඒක ඉන්නවා අර භික්ෂුව මෙහෙම කිව්වා මේ භික්ෂුවගේ මෙහෙම කිව්වා අර පුතේ මෙහෙම කිව්වා කියන එක මේකට පොඩ්ඩක් ගෙදරට සපෝට් එක වගේ ගෙදරට පාපිස්සක් තියෙනවා ගෙදරට කොස්සක් තියෙනවා ගෙදරට වැකියුම් එකක් තියෙනවා ගෙදරට පොලිෂර් එකක් තියෙනවා ඒ වගේ ඒව තිබිච්චා අර මූල කර්මස්ථානේ ඉඳලා මේක බලනවා මේ බැලුවාම අර අර ප්‍රහත්සිත මොකද්ද පගිහිත මොකද්ද කියලා තේරෙනවා එක වාසිදායකයි උපසමානුස්සති ඔය බුද්ධිචරිත අපි කොහොමද බුද්ධිචරිත වගේ තුරු උපසමානුස්සති ආහාර පිටිකුල සංඥා වගේ දේවල් හොඳයි කියන්නේ ඒක එතකොට මේ නිසා අප භාවිතා කරන භාෂාව වෙනස් නම් අපි ඔක්කොටම මේක තේරෙනවා නේද ඉව වැටිලා තියෙන්නේ පුදුම වාසනාවක්. ඒ අවතක්ෂේරු කරන්න එපා ඒක. අපි සමහරින් දෙහි කියනවා අපි අවතක්ෂේරු නොකරමු අප ගැනන. අපිට තේරෙනවද මේක? එතකොට දැන් අතන බලංග හඳුගෙන බුදුහාමිකේ සිංහාසේ කායගත සති හිටියද චසු පස්සාතන සංගුතු ඒ පස්සාතන ගැන එතනම තියෙන ඊළඟ සූත්‍රයක් තියෙනවා උන්වහන්සේ දෙන්නේ කියන අඥා කුණ්ඩඤා වඳුරංගෙන යස්ස මූලං චමානත්ති පන්නානත්ති කුතුලත් ගහ හැදෙන්න ගහේ මුලකුත් නැත්නම් හදෙන්ට බිමකුත් නැත්නම් ගහට මුලකුත් නැහැ හදන්ට බිමකුත් නැහැ එහෙමනම් මෙත් කොලත් නැහැ එහෙම නැත්නම් කොහෙන්ද වැලක් තු මුලකුත් නැහැ බිමකුත් නැහැ කොලත් නැහැ ඒ කියන්නේ හදිත මතමතිකද හදත් ප්‍රද වෙන්න තියවයි නම් ඒක ගන්න කොලත් එතකොට කුතුලත කොහෙන්ද වැලක් එතපොත් සම්දීරම් බන්ධන මොක විමුත්තන් සිදීරම් වහන්සලයි බන්ධනින් මිදලා කෝතන් නින්දිතු මරහතේ කට්ටි අගේ නොකරන්ට කට්ටි අයින් කරන්ට කාටද කැමති පුළුවන් ඒක තමයි නිබ්බාන කියන එක වෙනස වෙන්නේ. එතන වෙන්නේ ඒකයි. තාරයි මතකද දැන් නිබ්බානේ කියන කෙනෙකුට කියවා ඉන්න තැනක් තියෙනවා. එතන ඒකේ වායු නැහැ, පඨවි නැහැ කියනකොට ඒව වැදගත් කතා නෙවෙයි අපිට මෙතෙන්දි. ආකාසානංචාතන නැහැ එතන. විඥානංචාතන නැහැ. අකින්චඤ්ඤාතන නැහැ. නිවසඤ්ඤා නාසඤ්ඤාතන ආගතියක් නැහැ එතෙන්ට එනවා කියලා වෙන්නේ එතෙන්ට එන ඒක මොකක් හරි මත පිහිටලා නැහැ නිබ්බාන විමුක්තිය සපෝට් එකක් නැහැ විමුක්තියට ආධාරයකක ඉන්නව නෙවෙයි මේක තිබුණොත් විමුක්ති තියනවා කියලා නෙවෙයි න ආගතින් ගන්න ගතින් නැතිතින් නැචුතින් නැ උපපත්ති තොට ඒක ඒක සංකතයක් නිසා අසංකත තත්ත්වය අහවල් දෙන් එනවා කියලා නැහැ අපපතිත්ත ඒක මොනවා හරි දෙයකට පිහිටලා නැහැ අපවත්ත ඒක පවතිනවා කියලා දෙයක්ුත් නැහැ අනාරම්ම ඒක ඒකට එක්ස්පීරියන්ස් කරන්නේ නැහැ යා ඒක ද ආරම්භ ප්‍රතිචිකිච්ඡ කියන එක යනාරම්ම නැහැ. ඒ නමුත් පංච උපාදාන පංචස්කන්ධයක් තියෙන සමා ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය පහ පාවිච්චි කරන්න වෙලා තියෙනවා. මොදේ මොග්ගලාන හඳුරන මොග්ගලි පුත් මොග්ගලි එක්කේ කෝලිත ග්‍රාමේ හරි කොහේ හරි ඉඳලා පුතිස්ස ග්‍රාමේ ඉඳලා ඒ දෙන්නම එතකොට ඒ කට්ටේ ළමයි තරුණ කොල්ලෝනේ අපි හිතමු දැන් වචනින් කිව්වොත් ඒ කාලේ තිබිච්ච රාගේ කාලේ තිබිච්ච දේශ ඇති වෙච්ච ශරීරයක් එකේ ඉතින් ඒ කාලේ හොඳට කෑම දෙන්න ඇති ලොකු ධනවත් කොළුවන් දෙන්න කොළුවෝ දෙන්නේ තියෙනසා ඒ අරයට වෙන විදිහේ ශරීරයක් එයාට වෙන විදිහේ ශරීරයක් තිබුණ හැරි දෙඩි ශරීරයක් තිබුණ මොග්ගල්ලා නැත්තට කෝලිතට එතකොට ඒ ලැබිච්ච අනුව ඒ විදිහට වින්දන දැන්න සත්‍ය අවබෝධයෙන් පස්සේ වෙන විදිහකට හැබැයි සසර පුරුදු වෙලා අපු විදිහට ආයතන මේ ඉන්ද්‍රිය පහන් ඒ විදිහම තමයි දැනට මේ පාචින ශරීරයේ මේ අපි දැන් තියෙන මේ පුපුවක් උඩ වාඩි කරලා පොසිසාරි ඉස්චින් ශරීරය පැවිදි ශරීරය නොපැවිදි ශරීරය ලංකා ශරීරය නොලංකා ශරීරය කියලා ඒකෙන් පොඩ්ඩක් අයින් වෙලා ඒකට ආයි බුවන් කියනවා. ඒක බොහෝ වැදගත් නිසා තමයි මේ සත්‍තු සමාගින්ද අපි කියන්නේ හැමතිස්සෙම සිංහල නොවි බෞද්ධ නොවි ස්ත්‍රී පුරුෂ නොවි පැවිදි නොපැවිදි නොවි සුදු තථාගත ශාක්‍යපුත්‍ර ශාවකෙක් හැටියට මේකට අහුම් කන් දෙමුත් තථාගතයන් වහන්සේ. එතකොට ඔයකට මේ කනෙක් කරන්න පුළුවන්. කෙනෙක් කරගන්න පුළුවන්. හැමතිස්සෙම සැටලයිට් මේව තියෙනවා ඒ වේව්ස් එනවා එතකොට ඉක්ින් අයින් වෙන්නේ නැහැ අපිට. බුදුසරණයි සමාවෙන්න බොහෝ කතා කළා. තෙරුවන් සරණයි කච්චද එතුමනි ඔබතුම මේ ආද කිව්වාගේ දැන් ආයතනයි ඉන්ද්‍රියයි කියන දෙක ටිකක් ඒ දෙක එකක් කියලා තේරුම්නවා කියන දෙකක් කියලා තේරුම් ගත්තොතින් ගොඩක් තැන්වල සමහර තැන්වල එන ගැටලු ලිහන ගතියක් තියෙනවා. එතකොට මේ අර දැන් මහාවේදල්ල සූත්‍රයේ තියෙනවා මේ සංඥා මේ වේදිත නිරෝධයට සම මේ වැඩමු රමේ රහතන් වහන්සේගෙත් මේ ඉන්ද්‍රියන් කලින්ටත් වැඩිය මේ පැහැදිලි වගේ තියෙන විස්තරයක් තියෙනවානේ. එතකොට හැබැයි මේ සතිතුමනේ දැන් ඔබ දැන් කලින් මම ওই විදිහට තේරුණා උත්සාහ කළා ඒ තව එක තැනකදී පොඩ්ඩක් එහෙම නොහිතන්න හේතුවකුත් තිබුණ කාලයක්. මොකද දැන් මේ අභිධර්ම විදිහට විමඟ ප්‍රකරණේ විස්තර වෙන තැනදී අර ඔය ඔක්කොම ටික එක මේ කියලා වගේ විස්තරයක් වෙනවනේ. හැබැයි ඒක හැබැයි මේ සමාහරට මේ තාම මේ ලෞකික මට්ටමේ ඉන්න කෙනෙක්ට ඒක ගැළපෙනවා ඇති. හැබැයි මේ රහත්තන් වහන්සේ කෙනෙක් ගැන කතා කරනවා නම් ඒ එතන විස්තර වෙන දේ මෙතෙන්ට දාගත්තොත් පොඩ්ඩක් අපහැදිලි වෙන ගතියකුත් තියෙනවා කියලා නිකන් අදහසක් තියෙනවා. නැන් ආපෝ අදහසක් කිව්වේ ඒක මොකද වැඩි දිනම් පොඩ්ඩක් නිවැරදි කරන් තේරුම් ගන්න. බුදු සරණයි ඔය ආයතන ගැන අර මේ මාංකාරල භික්ෂුන් වහන්සේ හොඳ දේශනා කරනවා. අපේ ආචාර්ය දලුවත් තුන්නේ හිට කිව්වොත් ඒක ප්‍රචාරය කරන්න කියලා හොඳ තැන්කම් දෙන්න බලන්න. මම ඒකට මම වටින් ගොඩින්මයි යන්න කැමති ඒකට. මොකද මං මට තේරෙනවා ඒ කියන කතන්දරේ ඔක්කොම බුද්ධි වශයෙන් තේරෙනවා වචන වශයෙන් ලොජිකලි තාර්කිකව තේරෙනවා. නමුත් තථාගත ධර්මයත් එක්ක බැලුවහම දැන් මෙතන අතර මුගලන් හාමුදුරුවෝ ගැන උදාහරණ කරනකොට උන්වහන්සේ කිව්වේ ආයතන හය ගැන සංගුතයි චිසු පස්ස ආයතනේසු සංගුතෝ කියලා. ඒ කියන ඉතින් එහාට හදාගන්න එතකොට එවන්න හැකිනනේ අවශ්‍ය නම් හදාගන්න මාධ්‍ය හදාගන්න පුළුවන් යත්තා. ඒ තේරුම් කරන යන දේ බුද්ධි කියන බුද්ධි කෙලින්දේකුත් තියෙනවනේ අපිට. ඒකත් කියන්නේ එහෙමයි. තේකෙන්නේ අර පුරුද්දත් එක්ක තමයි. ඒකේ සසර පුරුද්දයි ඉන්ද්‍රියම් පුරුදු කරපු විදිය යනවා කරන්න පුළුවන්. ආයතන කියන එක තමන්ට ඕන හැටියට ඕකට ගහ ගන්න පුළුවන්. දැනරයි. දැන් අර මොනවද පဋාණේ තෙන්නේ ඒ චක්කායතනං චක්කු විඥාන ධාතුය සංසම්පුත්තකානංච ධම්මාන පුරේජාත පච්චේන පච්චෝයල මට මතකගෙන ඒක හරිද කියන එක කොහොමදවත් දන්නේ හොයලා බලේ පුරේජාත පච්චේන කොට කියන්නේ ඒ ආයතනේ මේකට උදව් වෙනවා කියලා මං හරියටම දන්නේ ඒක ආයතන කිව්වද කියලා චක්කුන්දි යමෙන්දද කියන්නේ ආයතන කිව්වද කියන්නේ කොහොමද ඒ කොම දැන් මේක හතගෙන තියෙන හින්දා ඒක දිගට ගෙනියන්න උදව් කරනවා. ආයතන නොකරගෙන ඉන්න පුළුවන් කියන අදහස තමයි තියෙන්නේ. ඒක ගැන තමන්ට තියෙන රේන්ස්. අර විචු මහසගේ දේශනේ අහුම්කම් දෙන්න අහුම්කම් දීලා හොඳට ඉගෙන හිතලා බලන්න ඒක. අපි වාසනාවන්ත. බුදු සරණයි. සතිත්තමනේ එතන චක්කායතනක් කියලා තමයි තියෙන්නේ මේ පුරේජාත පච්චේ කියන චක්කායතනක් චක්කු විඥාන ධාතය. සම්පූර්ණ කාණක ධම්මාන පුරේජාත පච්චේන පච්චය. ඔව්. එතකොට ඒකෙත්තන් දෙක තියෙනවා. ඒකේ තින් චක් විඥානය තියෙනවනේ. එතකොට ඒ ගතේ හැකියාව තින්සා තමයි. හැබැයි ඒක තණ්හා දිත්‍ති මානත් එක්ක නෙමෙයි යන්නේ. ඒක තතතාවේට ගිහිල්ලා තතහගත කියන්නේ ඒකනේ. අපි හිත ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ suchness කියලා කියන්නේ ඒකත් ඒතන හිටියාම ඒක හැටිය. ඒක හැටිය. දැන් අපි හිතමු අනාථපිණ්ඩික ඇත්ත දැන් දිවි ලෝකේ ඉන්නවා. සුදයා සෝතාපන්න පමණයි. එතකොට සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහෙන්නත් එනවා. එතකොට එන්නේ ශරීරයෙන් මේ මොන හරි එකක් මම දන්නේ ක්‍රමේ ඒ ආලෝකවත් එන්න පුළුවන්. එතකොට දෙවිදියක පැවැතුම් දෙකක් නේ තියෙන්නේ. දැන් මෙතන දැන් බලන්නේ අපි අනාථ පිණ්ඩිකේ කිව්වට ඒ ශරීරේ පුච්චලා වැළලුවා නම් කුණු වෙලා පණුවත් කාලා ගියා අනාථ පිණ්ඩික සරී. මේක අත්වාදිත යන්න එපා. අත්වාදිත බොහොම ආරම්භින කතා මේවා. නමුත් මේකේ පැවැත්ම තියෙන්නේ. එතකොට ඊයත්තර වෙනම ආයතන කොටසක් හම්බුණා. ඒ හැකියාව වෙනස්. අර බිචුනහසෙ මේක කිව්වා ඒ කැමරාව ලබන හැටියට තමයි ෆොටෝ එක ඉන්නේ කියලා. අන්න ඒ වගේ අපිට මිනිස් ශරීර මිනිස් ආයතන ලැබින්සම් මට ගන්න පුළුවන් ෆොටෝ ටිකක් මගේ ලෙන්ස් එකේ හැටියට මං කොච්චර PI ගන්න පුළුවන් එකද කියන්නේ කොච්චර 100ක්ද 60ක්ද කියලා ලැබෙච්ච එක ඒ ලබාගත්ත විදිහක් තියෙනවා ගත්ත කාර්යක වගේ ඒ ලවාගත් කාර්යක කොහොම එකක්ද ඕල් වීල් ඩ්‍රයිව් ද ෆ්‍රන්ට් වීල් ද රියර් වීල් ඒ වොන එක ඒ විදිහ තමයි අපේ පැවැත්ම කියන්නේ. ඒකෙට අයිතිවාසිකම් කියන විදිහක් නැහැ. මොකද මේක කම්ම නිසා සංඛාර නිසා හටගත්ත තත්ත්වයක්. මේක විපාකය උපාදීන්නේ තත්ත්වයක්. එතකොට ඒක ඉදප්පච්චතාවක් කියනකොට ඉදප්පච්චතාවට නැස සංකතං දුක්ඛං කිවි එකයි. දැන් සමහර විට අපිට මේ දුක මමනේ අනේ මම මේක හදාගත්තනේ මන් නෙවෙයි අවිජ්ජා නිසා මතුවෙච්ච මම සංකතය අபிසංකරණය කරනවා. ඒකට දුකක් කියලා එකක් දැනෙනවා. තණ්හා තියෙනවා ඒ නිසා දුක්ඛයක් මතුවෙන. ඒක පැවැත්මේ හැටි. ඒක නරියටත් එහෙමයි, කුකුලටත් එහෙමයි, සිංහයාටත් එහෙමයි, චීතරත් එහෙමයි, දෙවියටත් එහෙමයි, ප්‍රේතයාටත් එහෙමයි, ප්‍රශංකාරයාටත් එහෙමයි, නෙදර්ලන්ත එක්කෙනාටත් එහෙමයි, ආජන්ටිනාව එක්කෙනාටත් එහෙමයි, ශ්‍රී ලංකාවටත් එහෙමයි, ගාල්ලේ එක්කෙනාටත් එහෙමයි, යාපනයේ එක්කෙනාටත් එහෙමයි, ත්‍රිකුණාමල එක්කෙනාටත් එහෙමයි, බත්තරමුල් එක්කෙනාටත් එහෙමයි, ඕස්ට්‍රේලියාව එක්කෙනාටත් එහෙමයි, USA එක්කෙනාටත් එහෙමයි, නිව්සීලන්ත එක්කෙනාටත් එහෙමයි. ඒක වෙන්නේ අර සංකතේ. එතකොට මේ පහ අර උපාදීන් අත්‍ය මම හඳුනා මම ඩෙන්ටිටි එකක් දාගෙන මේ මම කියලා. ඒ නමකුත් දැන් දීලා නේ තියෙන්නේ. නමකුත් දීලා නිසා නමට ගැලපෙන ශාරීරිකුත් දීලින් ශායකත් එක එක වින්දන දෙන හින්දා අර උපදී කියන මා ප්‍රණ ධ්‍යානෙන් ගත්ත උපදී කියන ඒවත් එක්ක තමම සම්බන්ධ වෙලකෙන අගිය අඩු වැඩි කර ගැනීම දෙන උපදිත් එක. අඳින කලිස ප්‍රමිසයන්ව, සාදී හැටානුව, දාන සෙරප්පු සපත්තවන යන කාර්යකානුව, ඇති වෙච්ච දරු හෝ ස්වාම පුරුෂයා බිරිඳානුව ඉන්න පන්සල ගම නිසා, ඉන්න පිරිස නිසා, මිත්‍රයන් පිරිස නිසා තියෙන බැංකු ගිණුමන් මේකේ හදාගන්න ලොකු මම කෙනෙක්, පොඩි මම කෙනෙක්. ඒ සංකතේ තියෙන සංකතේ මං හදා ගන්න වෙන විදිහකට කාටද ලැබුණේ එකම සබම් පෙද්ද ටික එකම වතුල් ටික එකම ලී ටික එකම එන ටික අපි හිතමු එකම ටික මං ඒකෙන් මට උන හැටියට මං හදා ගන්න විදිහක් ඒ ස්ටෝඩ් එක සංකතන් දුක්කන් නෙවෙයි කියලා තේරුම් ගත්තහම සං මේක හේතුඵල දෙයක් හැටියට තේරෙනවා අඩු ගානේ ඉව දැනෙන ඉව දැනෙන අපිට. ඒ ඉව දැනෙන ඉවත් එක් ඉව දැනුණහම මේක තව තේරුම් ගන්න උවමනාවක් ඇති. ඒ උවමනාවට තමයි ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධා චරිතයත් දේවතානුස්සති සීලානුස්සති සංඝානුස්සති කරන් කියන්නේ ඒකයි. මොකද ඒතකොට තවත් කොන්ෆිඩන්ස් එකක් ඇති. මියත්තු කරලා තියෙන්නේ මේ මුගලන් හාමුදුරු කරලා තියෙන්නේ. කියලා තියෙනවා. මුගලන් හාමුදුරුවෝ කියලාට මංකට බෑ කියන එක ඉන්නේ. දේවතානුස්සති වගේ දේවල් කරන්න කියන්නේ ඒකයි ඇත්තට. ඒතකොට මේ පැවැත්ම තමන්ට ඕන හැටි ඊට පස්සේ කසුරුවා ගන්න සීල සමාධි එක්ක ගිහිල්ලා ඉන්ද්‍ර සංවරත් කියලා. ඒ නිසා තමන් ආදරය කරන ගුරුවරුන් කියන හැටියට කරන්න මුල කර්මස්ථානයක් තියාගන්න අනිත් පරිවාරයමත් කරගෙන මේක කරාම මම හිතන අපිට පුළුවන් වෙයි දකින්න පරිවිනකම් ඒ කොන්ෆිඩන්ස් එකේ විශ්වාසයේ ආත්ම විශ්වාසය තියාගන්න පුළුවන් අපිට බුදුසරණ සමාන වෙන්න ගොඩාක් කතා කළා සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර අපි අවසන් කරමු. අනවයි සත්‍යයෙන්ම එහෙමනම් අපි අද සහන නිමාවටපත් කරමු. මම කියන්නේ කාටවත් ප්‍රශ්නයක් හෝ අදහසක් නැවගේ මේ වෙලාවේ. හොඳයි. සම්මා සම්බුදු සරණයි. මේ ඔය පරිමීමන්සන සූත්‍රයේ තියෙනවා මේ අර කලය දෙන්නේ කියන මේ කාය පරියන්තික වේදනා තියෙනවා දැනගන්නවා මේ සබ්බ වේදී තනබිනන්දි තන කියලා සීති සිහිල් වුණා කියලා දැනගන්නවා ශරීරානි අවශිෂ්ඨාන්තීති පජානාති ශරීරයක් තියෙනවා කියලා දැනගන්න ඉවරලා ශරීරයක් මැරෙන්නේ තියෙනවා ඉතින් කියන උදාහරණ තමයි හරියට මේ අර හත් මැටි වලන් හදන එක්කෙනා ඒවා පූර්ණිය දාලා පුච්චලා ඒවා ඒ සම්පූර්ණ රත් වුණාම පිච්චුණාම බිම තියෙන. එතකොට ටික වෙලාවකින් ඒ රශ්මිය මැකිල යනවා. සීතල වෙල යනවා. ඒ මුට්ටිය ඒ මොනවාරි හදන භාජනේ මල් පෝච්චි හරි ඕන එක. ඒ වගේ අග්නි උඳුරෙන් ගත්තා ඒ තුමේ අවිජ්ජා ගිනි උඳුරෙන් රාගි ගිනි උඳුරෙන් මේක බාගත්ත පැත්තකින් තරන් තියුවා. නමුත් මේකේ රශ්මිය තියෙනවා. නමුත් ඒක සීතල වෙල සිහිල් වෙල යනවා. ඒ කතාවෙන් පස්සේ තියෙන ටික මම කියන්න හදන්නේ ආයි කියවන්න. ඒක ඔය ආයතන ගැන කියන කතාවට එනවා. මොකද ඒකේ ඔය නාම රූප නිරෝධේ සලායතන ප්‍රේතියෙන් සලායතනයක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? ඒ නාම රූප තියෙනවා කියලා කියන්න පුළුවන්ද? නාම රූප නැත්තම් සලායතන තියෙනවා. ඒත් නො හේතම් බන්තේ කියනවා. ඉතින් ඒක ගැන හිතන්න. ඔය ආයතන කතාවටින් තමයි මා කියන්නේ. එන සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට අපි වැටිසිතින් කෘතඥතා පූර්වක නමස්කාර කරමු. උන්වහන්සේලා අසිරිමත්. අසිරිමත්. ඉතින් අපිට ලං වෙන්නවත් බැහැ හිතුවට. සමාසේලාගේ සිටිපාලංග අපේ නළල තියලා මේ කබලොළු දෝෂ දෝෂ මොහ පිරිච්ච ඔළුව තා මොණකම් තර්ක කරන ඔළුව තියලා වඳලා පිළලා සිටිමු. අපි මේ විපස්සනා මාර්ගයට යන අවස්ථාවක් ලැබේවා කියලා වැඩිපුරත් උපාදවය දකින්න. සම්මා සම්බුදු සරණයි. තරුවත් මහත්මාට බොහොම පින් මේ කල්යාණ මිත්‍රයෙකුට කරලා දුන්නා. පිරිසිදුයි පිරිතුරු නිර්මලයි පිරිසිතින් කියන දැහැම පැතුම් අධිෂ්ඨානන් ඉෂ්ට සිද්ධ වීම ඉඩකඩ වැඩි හොඳ පැතුම් රසක් අධිෂ්ඨාන සක් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිර දරාගෙන පෝෂණය කළ මෑනියන් කායික හා මානසික වශයෙන් සුවපත් බව ලබත්වා පියානන්ද පරම වූ යහපතම දකිත්. මේ පුණ්‍ය චේතනාවන් කුසල චේතනාවන් බලවත් උපනිෂ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමග තවදුරටත් භාග්‍ය සම්පන්න වාසනාවන්ත වේවා. දෛනික දීපැතුම් වලදී කාටත් කායික මානසික දුක් දුම්නස් ගැටලු අප්‍රමාණව අනන්ත වෙනවා. ඒවා මතුවෙන තරමට ඉවර සතිමත්ත මුහුණ දෙන්නසරන් ඒවා හේතු නිසා තියෙන ඵල සම්පත්‍යක් බව තේරුම් ගන්න තරම් සතිමත් බව දැනිත වේවා. සද්ධා විදේ සති සමාධි ප්‍රඥා තව තවත් මුහු කරා ගොස් අපේ සිය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යවාට නිරාමිෂ සේවයක් සිදුකරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවායි අධිෂ්ඨාන කරමු. හැමදාම කල්යාණ මිත්‍ර කල්යාණ මිතුරන් මිතුරයන් පමණක්ම ඇසුර ලැබේවා කියලා ගැඹුරුම මනසින් අධිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. අප්‍රමාදින් ෂර් එරුවන් සරණයි.